එහෙනම් හොඳයි, අපි තෙරුවන් ගුණ වන්දනාව මුලින්ම කරමු නේද? හොඳයි ඈ. හොඳයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඉතිපේසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. බුද්ධ රතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ උපනයිකෝ පච්ඡත්තම් වේදි තම්බෝ විඤ්ඤුහීති. ධම්ම රතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. උජ්ජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. යදිදං චත්තාරි පුරිස යෝගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ. ආහුනේයෝ පාහුනේයෝ ධක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකසාරති. වන්දාමි චේතියං සබ්බං සබ්බධානී සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා ඝනසාරප්පදිත්තේන දීපේන තමදන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුධම්. වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තසිං පූජයාමි මුනිං තස්ස සිරිපාද සරෝරුවේ. සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනං සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතම්. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරම්. ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම්. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරම්. ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම්. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරම්. ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම්. ජයෝ මුනිං දස්ස සුබෝධි මූලේ අහෝ සීමා රස්ස පරාජයෝසි. උග්ගෝසයුං දේව ඝනාපසන්නා ඒතේන සච්චේන ජයස්සු මෛහං. භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා. සබ්බ බුද්ධානුභාවේන සදා සිද්ධි භවන්තු මේ. සබ්බ ධම්මානුභාවේන සදා සිද්ධි භවන්තු මේ. සබ්බ සංඝානුභාවේන සදා සිද්ධි භවන්තු මේ. දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා. අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වසතු. දස බල බුදුන්නම් සෙල් මුදුන තින් මතු නිමන්නම් මහා සමුදුර කෙලවර කුට දිසත දින්. අරියටැඟි මග සිලිලින් සිහිල්ලු නිති සුවදින. ජිනවදන් ගඟ බෝකල් ගලාවා සෞ සතන් සනහා සාදු සාදු සාදු. කොහොමද සියලු දෙනාම බෞද්ධාගමේ අයද විවිධාගම් වල අයත් ඉන්නවද? ඔක්කොම බෞද්ධාගමේ අය ඉන්නේ. හොඳයි හොඳයි හොඳයි. ස්වාමින් වහන්සේගේ දේශනා අහන කට්ටියත් පිරිසත් ඉන්නවා, නැති පිරිසකුත් ඇති අද මහන. ඔව් ඔව්. හොඳයි, අපි ප්‍රශ්න වලට උත්තර මුලින්ම සපයනවාද? එහෙම නැත්නම් යම් පැහැදිලි කිරීමක් කරලා සාකච්ඡාව පටන් ගන්නවද? හොඳයි හොඳයි හොඳයි හොඳයි. තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සොයාගත්තේ නිවීම. අපි කාටත් අවශ්‍ය කරන්නේ නිවෙන්නනේ. නිවන පිළිබඳව වැරදි අදහසක් තියෙනවා, මේ මලාට පස්සේ උපදින්න ඇති එක තමයි නිවන කියලා. ඒකට නෙමෙයි, මේ ජීවත් වෙලා ඉද්දීම අපිට අපේ ගැටලු වලින් ප්‍රශ්න වලින් දුක්ඛ දෝමනස්යන්ගෙන් මිදිලා ජීවත් වෙන ජීවන ප්‍රතිපදාවක්, ජීවන ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ. ඉතින් විශේෂයෙන් ඒක පළමුවෙන්ම ජීවත් වෙලා ඉද්දි නිවිලා ජීවත් වෙන එක. ඉතින් අන්න ඒ විදිහට කල්පනා කරලා ධර්මයේ දිහා බලන්න ඕනේ, නැත්තම් මේක පරලෝටෝම අත්හැරලා දානවා නේද? නිවන් දකින්නයි කියන එක පරලෝටෝම අත්හැරලා දානවා මේ විදිහට අපි කල්පනා කළේ නැති වුණොත්. නිවන් දකින්නවා කියලා කියන්නේ අපේ හිතේ නියුණු දර්ශනයක් දකින්නොයි කියන එක. නිවීමෙන් සැනසෙල්ලෙන් ලෝකේ දකින්නට පුළුවන් දර්ශන වේදයක්. ප්‍රඥාවන්තයෙකුට දකින්න තියෙන, නුවණින් දකින්න තියෙන දර්ශන වේදයක් තමයි මේ නිවන් මඟ කියලා කියන්නේ. ඉතින් ඒ නිසා හැමෝටම අවශ්‍ය වෙලා ඇති නිවන් දකින්න නේද? හැමෝටම නිවීමෙන් ජීවත් වෙන්න අවශ්‍යයි. මොකද මේ අධ්‍යාත්මික ගැටලුවට වෙන විසඳුමක් නැහැ. අපිත් කුඩා කාලේ ටිකක් හිතුවා අපිට මේ දේවල් ලැබුණාම පූර්ණත්වයට පත් වෙනවා කියලා. නමුත් වැඩිහිටියන් බවට පත් වෙනකොට, වැඩිවියට පත් වෙනකොට තමයි තේරෙන්නේ අපේ මේ හිත සෑනසීමට පත් කරන්න මේ භෞතික ලෝකයේ තියෙන කිසි දෙයකින් බැහැ කියලා. ඊට පස්සේ තමයි තේරුම් කරගන්නේ මේ විශේෂ භාවනාවක්, අධ්‍යාත්මික දර්ශන වේදයක් අපිට අවශ්‍ය කරනවා මේ නිවීම සකසා ගන්න කියලා. ඊට පස්සේ තමයි මේ සියලු දෙනාම යොමු වෙන්නේ මේ අධ්‍යාත්මික සුවතාවය කොහොමද හොයාගන්න කියලා. ඉතින් බුදුහාමුදුරන්ගේ ධර්මය හරි ගැඹුරුයි. පොඩි වචන හතරකින් ගාථාවක් දේශනා කරලා තිබ්බත් ඒවයි පුදුමාකාර විදිහේ ගැඹුරක් තියෙන්නේ. නමුත් ඒ ගැඹුර අපි පරිශ්‍රණය කරලා හොයන්නේ නැහැ ගොඩක් වෙලාවට, බොහෝ දෙනා. ඒ නිසා අර රහතන් වහන්සේලා නිර්මාණය කරපු ඒ ගාථාපද අපිට ඒක සිංහල පරිවර්තනයෙන් දුන්නු පදය මතක තියාගෙන අපි සද්ද නැතුව ඉන්නෝ ඒක එහෙම වෙන්නේ නැති කියලා. නමුත් අපි නුවණින් විමසන්ට ඕන. නුවණින් විමසනකොට තමයි මේ ධර්ම කරුණු ප්‍රත්‍යක්ෂ වෙලා අපේ නුවණට දැනෙන්නේ. ධර්මය තියෙන්නේ අපි අත්දකින තැන. එහෙම නැතුව වචනවල නැහැ. ඒ නිසා අපි ධර්මය ගැඹුරින් විමසලා නුවණින් බලන්න ඕනේ කියන තැනටත් එන්න ඕන. අහගෙන ඉන්නව පමණක් නෙමෙයි, නුවණින් විමසන්ට ඕනේ කියන අදහසක තමන්ට ඇති වෙන්න ඕන. ඒ නුවණින් විමසලා තමන්ට ඇති වෙන අවබෝධයන් තුල තමන්ගේ ඥානය එතෙන්ට පරිවර්තනය කරගන්නත් තමන් සැලකිලිමත් වෙන්න ඕන. හැමෝටම බොහොම ආඩම්බරයෙන් ආරක්ෂා කරගන්න පවත්වා ගන්න යම්කිසි දෙයක් තියෙනවා. ඒ මොකක්ද කියලා ඇහුවොත් ඒ තමයි හැමෝගෙම පොදු නමක් තියෙනවා හැමෝටම. මොකද්ද ඔබ හිතන හැමෝටම තියෙන පොදු නම? සාමාන්‍යයෙන් ඒ පොදු නම තමයි මේ නිතර භාවිතා කරන්නේ. අර තමන්ගේ නම නෙමෙයි, අපි ඔක්කොම පාවිච්චි කරන පොදු නමක් තියෙනවා අපි අපිට. ඒ තමයි මම මම මම නේද? මම ගෙදර ගියා, මම මෙහෙට ආවා, මම මේ වැඩේ කළා, මම හිතනවා ආදී වශයෙන් හැමෝම භාවිතා කරන අපිට පොදුවේ අපිට තියෙන නම තමයි මම. ඒක මොන භාෂාවකින් වුණත් ඒක තියෙනවා, මොන ආගමක හිටියත් එයාටත් ඒක තියෙනවා. මෙන්න මේ මමත්වයේ නිසා, මමංකාරයේ නිසාම තමයි ගොඩක් ලෝකේ ගැටලු තියෙන්නේ නේද? මට බැන්නා, මාව පරාජය කළා, මට නින්දා කළා, මට අපහාස කළා ආදී වශයෙන් කල්පනා කරන්නේ මේ මම කියන පදනම යටතේ. ඒ මම කියන පදනම උසස් කරගන්න තමයි හැම කෙනෙක්ම මේ උත්සාහ කරන්නේ නේද? උපන්දා පටන් හැමෝම උත්සාහ කරනවා මේ මම කියන පදනම ඉතාම ඉහලින් තබන්න. අවසානයේ බොහෝ පෞත් කෙරිලා, බොහෝ අවඩදායි වැඩදායි කියන ඔය හැමදේම සිද්ධ වෙලා මේ මම පදනම් වෙලා. ඉතින් මමත්වයේ වෙනුවෙන් මොන දේවල් රැස් කළත් අවසානයේ තමන්ට තමන්වත් නැහැ කියලා තේරෙන්නේ ගොඩාක්ම වයසට ගියාම. හැබැයි ඊට වඩා කලින් මේ තරුණ අපේ මාතෘ තේරුම් ගන්න උත්සාහ කරන එක ගැන සන්තෝෂ වෙනවා. අපිත් තරුණ කාලේ මේක තේරුම් ගන්න කැප කරපු එක. මම හිතන්නේ මගේ වයසේ වගේ අය තමයි ඔක්කොම ඉන්නේ නේද? ඉතින් ඒ ඇත්තෝ මේ කල්පනා කරපු එක ගොඩාක් වටිනවා. නැත්තම් අවසානයේදී තේරෙන්න පටන් ගන්නකොට ප්‍රමාද වැඩි, ප්‍රමාද වැඩි. තමන්ට තමන් නැහැ කියලා තේරුම් ගන්නකොට ප්‍රමාද වැඩි. ඉතින් දැනට අපි හිතාගෙන ඉන්නවා මට මාව ඉන්නවා, ඊළඟට මට මේ අයත් ඉන්නවා, වටපිටාවේ අය ඉන්නවා, මට මුදල් තියෙනවා, මට නිවාස ගෙවල් දොරවල් තියෙනවා, මට යාන වාහන තියෙනවා කියලා. ඒවා සියල්ල භෞතික දේවල්, බාහිර දේවල්, පරිහරණය සඳහා පමණක් වෙන් වූ දේවල් හැටියට සලකන්න ඕන. ඊළඟට වැඩිපුරම අපි දුක් විඳින්නේ මේ මමායනේ හෙවත් මමංකාරය, සක්කාය දිට්ඨිය කියන නමින් අපි අඳුන්වන්නේ මමායනේ නිසා. ওই මමායනයට දොස් කියනකොට පුදුමාකාර වේදනාවක් තියෙන්නේ. තවා හරි කැතයි කිව්වොත් හරි වේදනාවක්. වාගේ ඇඳුම හරි කැතයි කිව්වොත් වේදනාවක් නේද? තනක කැපිපෙනෙන්නට නොහැකි වුණොත් එහෙම වේදනාවක් හටගන්නේ ඒ නිසා. ඉතින් මේ මමායනය වරුණා කිරීමෙන්, අගේ කිරීමෙන් තමයි සන්තෝෂයටපත් කරන්න පුළුවන්. ඉතින් මමත්වය රිදවන්නේ නැතුව ඉන්න කැමති කෙනෙක් නම් කරන්න තියෙන්නේ සෑම කෙනෙක්ගේම මමත්වය කැමති වරුණා කරනවට, අගේ කරනවට, සමාව ඉල්ලනවට, සමාව දෙනවට ආදී වශයෙන්. ඉතින් අපි පුරුදු වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මමත්වය නොමැතිව අර අටලෝ දහමෙන් පෙන්වන නේද? ලාභ අලාභ නේද? යස ආයස නින්දා වගේම ප්‍රශංසාවලදී නොසෙල්වෙන දර්ශන වේදයක් උදා කරගන්න. ඒ දැක්මක් නොසෙල්වෙන දර්ශනයක්. අන්න එතන පිහිටල මේ ලෝකෙ දිහා බලන්න ඕන. ඒ කියන්නේ දැනට අපි බලන්නේ මමත්වයේ පිහිටල ලෝකෙ දිහා. එතකොට මමත්වයේ පිහිටල ලෝකෙ දිහා බලනකොට එදෙනින් සැලෙන ස්වභාවය වැඩි ප්‍රබලයි. ඉතින් අපිට ධර්මයේ තුල පිහිටල ලෝකෙ දිහා බලන්න පුළුවන් නම් එදෙනින් හැම දෙයකටම hina වෙලා යන්න පුළුවන් මට්ටමක් වාගේ විය යුත්තක් කළ යුත්තක් නම් උපදේශයක් දීලා නිවැරදි කරනවා මිසක් වෛර ක්‍රෝධ මාන ඊර්ෂියා අනේක විද කෙලෙස් පුරවා ගැනීමට අවශ්‍ය කරන එකක් නෑ. ඒ නිසා අපි උමනා කරන්නේ අපේ සිත මමත්වයේ පිහිටා තියෙන සිත ධර්මයේ පිහිටවන්නයි උත්සාහ කරන්නේ නේද? අපි අහනවා තියෙනවා නේ, යෝ ධම්මං පස්සති සෝමං පස්සති නේද? ඒ වගේ ඔබ ධර්මයේ දකිනවා නම්, ඔබ ධර්මයේ සිත පිහිටවනවා නම් පමණයි බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන්කම තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ පංචේන්ද්‍රයන් හෝ පංචස්කන්ධයක් හෝ සහිත කෙනෙක් නෙමෙයි. අපි හිතාගෙන ඉන්නේ බුදුහාමුදුරන්ට මේ පංචේන්ද්‍රයන් තියෙනවා, පංචස්කන්ධයක් තියෙනවා කියලා. බුදුහාමුදුරන්ට පංචස්කන්ධයකුත් නැහැ, පංච ඉන්ද්‍රියනුත් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේම තමයි දේශනා කරන්නේ. ඒ දුල බුදුරජාණන් වහන්සේ නැහැ කියලා. ඒ නිසා අපි දකින්න ඕන මේ ප්‍රතිමාවෙන් දකින බුදුහාමුදුරන්ට අමතරව තව අධ්‍යාත්මික බුදුහාමුදුරෝ හෙවත් අර අප්පටිම බුදුහාමුදුරෝ, ඒ කියන්නේ ෆොටෝ ගහන්න බැරි, පිළිමාඹන්න බැරි, කෙනෙකුට ඉන්ද්‍රියන් වලින් දකින්නට බැරි බුදුහාමුදුරුවොත් අපි අවබෝධ කරගන්න ඕනේ කියලා කල්පනා කරන්න ඕන. දැන් මේ බණ ටික ටිකක් තේරෙනවා, අඩු වෙනවා ගොඩක් අයද. ඒකට හේතුව තමයි මේක ඉන්ද්‍රිය සාපේක්ෂිත බණක් ධර්මයක් නොවන නිසා. මේක ඉන්ද්‍රිය සාපේක්ෂිත නෑ. ඉන්ද්‍රිය ඥානයන් ඉක්මවා ගියපු, අතික්‍රමණය කරපු ඥාන දර්ශනයක් ගුණයක් තමයි මේ ධහමත් එක්ක වැඩෙන්න ඕන. ඒ වගේම ධර්මයෙන් දකින්නේ. ඉතින් මුලින්ම කෙනෙක් ඇහුවොත් එහෙම, ඉතින් ඒනා ලොකු ගැටලුවකට භාජනය වෙනවා. මේක මොකද්ද කිව්වේ, මොනවද අපිට තේරුන්නේ නැහැ කියන කාරණේ. ඉතින් තේරෙන්නේ නැති වුණාට හැමදේකම යම්කිසි තේරුමක් තියෙනවා. උදාහරණයක් වශයෙන් දැන් ඔබ අතෝසවලා උඩ මොනවා හරි තියෙනවද කියලා බැලුවොත් ඔබේ අතට අසු වෙන මායමේ මොකවත්ම නැති වෙන්න පුළුවන් නේද? නමුත් තව අඩි 10ක් උසට ගිහිල්ලා අතෝසවල බැලුවොත් එහෙම ඇත්තෙම ඔබේ සිවිලිම ඔබට අතට හසු වෙනවා නේද? ඒ වගේ අපිට හසු නොවන මායමේ හැම දෙයක්ම රඩකට නැති දෙයක් හරි හිස් දෙයක් හරි නෙමෙයි. ඒක අපිට නොතේරෙන කම නිසා වෙන්න පුළුවන්, අනවබෝධයක් එතන ඇති වෙන්නේ. නමුත් ගැඹුරින් පරේක්ෂණය කළොත් එහි අර්ථයක් අපිට මතු කරගන්න පුළුවන් කියන එක මතක් කරනවා. දැන් හොඳයි, අපි මොනවද බලමු. ගැටළු ප්‍රශ්න තියෙනවා නම්, දැනගත යුතු කරුණු තියෙනවා නම් අහලා දැනගන්න අපි උත්සාහගත වෙමු. ගැටලු සමහර වෙලාවට තියෙනවා, සමහර අය ගැටලු අඳුනන්නේ නැහැ, සමහර අයට ගැටලු දැනෙනවා ඒක ඉදිරිපත් කරගන්න තේරෙන්නේ නැහැ, සමහර අයට තේරෙනවා ඒක ඉදිරිපත් කරන්න තියෙන විචිකිච්ඡාව තියෙනවා, සැකේ තියෙනවා. ඒ නිසා ගොඩාක් අය තමන් අර පෞද්ගලිකව දුරගතයෙන් හරි කතා කළොත් හරි තමන්ගේ ගැටලු ඉදිරිපත් කරන්න ගියොත් හරි තමයි අර ගඟක් ගලාගෙන යනවා වගේ මේ වගේ ගැටලු හිතේ තියෙනවා කියලා ගොඩක් අය ඉදිරිපත් කරන්නේ. මේ හැමෝගෙම ගැටලු තියෙනවා හිතේ, නැත්තේ නෑ. ඒ ගැටලු හැම එකටම විසඳුම එකින් එක තෝරලා අපි විසඳුම් සපයන්න අවශ්‍ය කරන්නේ. සියලු ගැටලු වලට මූල සාධකය, අනිත් දහසක් සාධක තියෙනවා. නමුත් මූල සාධකයේ ප්‍රධාන හේතුව පුඤ්ඤලත්වය, මමත්වය. ඒක දුරු කරගන්න, ඒක දිය කරගන්න අපි උත්සාහ කරන්න ඕන. ඒ නිසා අපි හැමතැනම මමත්වයේ වැඩි කරගන්න උත්සාහ කරපුවා, අපි මමත්වයේ දිය කරගන්න අපි මහන්සි වෙන්න ඕන. මමත්වයේ දිය කරගත්තාම සැනසෙල්ල වැඩි. මමත්වයේ දිය කරගත්තාම සැනසෙල්ල වැඩි, මමත්වය වැඩි වෙන්න සැනසෙල්ල අඩු වෙනවා. මමත්වයේ වැඩි වෙන්න තරහ යනවා වැඩි. මමත්වයේ වැඩි වෙන්න කම්පන ප්‍රකම්පන වැඩි වෙනවා. ඒ තුල පීඩාවටපත් වෙනවා. ඒ පීඩාව ඉතින් නිවා ගන්න තේරෙන්නේ නැති, දහමක් නැති කෙනෙක් වුණොත් එහෙම පිරිමියා එනන් සුරාවට නේද? එහෙම නැත්තම් මේ සුම්පානයට වගේ දේවල් වලට ඇබ්බැහි වෙනවා. මොකද තමන්ගේ ප්‍රශ්නේ මොකද්ද කියලා තමන්ට තේරෙන්නේ නැහැ. ඒ නිසා අමතක කරගන්න ඕන, මගහරින්න ඕන කියලා ඉවරලා කල්පනා කරන්න පෙළඹෙනවා. ඉතින් දහමක් අපි තේරුම් අරගෙන හිටියොත් අපිට කවදාවත් අවශ්‍ය කරන්නේ නැහැ ඒ වගේ තීරණයකට, තීන්දුවකට යන්න. ඒ වගේම ආවේගශීලීව ප්‍රශ්න විසඳනකොට ගොඩාක් වෙලාවට තමන්ට අලාභ කරගන්නවා. සමහර වෙලාවල් වලට සමහරලාට අනුන්ටයි තමන්ටයි දෙන්නටම අලාභ වෙන්න උත්තර සපය ගන්නවා. ඒ වගේ දේවලුත් සිදුවෙනවා මේ උද්වේගකාරී භාවයත් එක්ක, ප්‍රශ්නත් එක්ක. ඒ ඔක්කොම සිදුවෙන්නේ තමන්ගේ මමත්වයේ තියෙන ප්‍රමාණයට. ඉතින් මේ ලෝකේ හරිම හරි කෙනා තමන්, ලස්සනම කෙනත් තමන්ට තමන්. කොච්චර තර්කයක්, වාදයක්, විවාදයක් ගියත් ඕනම කෙනෙක් ජයග්‍රහණය කරවන්න උත්සාහ කරන්නේ තමන්. ලේසියෙන් කෙනෙක් තමයි ඉතින් තමන්ගේ නෝනට ජයග්‍රහණය දීලා සද්දේ නැතුව ඉන්නේ. නැත්නම් ඉතින් වහතුරු උත්සාහ කරන්නේ තමන් ජයග්‍රහණය කරන්න. නෝන උත්සාහ කරන්නේ තමන් ජයග්‍රහණය කරන්න. කවුරුත් ආස එක වෙලා ඉන්න, පළවෙනිය වෙලා ඉන්න. කවුරුත් ආසයි තමන්ට දෙවෙනි වෙලා අනිත් කෙනා ඉන්නවනම්. මහත්තුරුන්ගෙන් ගොඩක් දෙනෙක් අහනවා මේ විවාහ වෙන්න කලින් මං කියන හැමදේම අහනවද කියලා නේද? ඒ වගේ ඉතින් ඒ වුණාම තමයි සන්තෝෂ කාටත් වෙනවා. ඒක තමයි තමන්ගේ තියෙන මමත්වයේ ස්වභාවය. ඒක වරදක් කියලා කියන්නේ උප්පත්තිගත ස්වභාවය, මානව ස්වභාවය, මානව ලක්ෂණය. ඉතින් මේක තේරුම් කරගත්තාම අපිට මමත්වයේ නැති කරගන්න අනිත් අයට උදව් කරන්නත් පුළුවන්. අනිත් අයගේ මමත්වයේ ස්වභාවය තේරුම් අරගෙන ඉවසීමෙන් ඒ මමත්වයට අපිට ඉඩ දෙන්නත් හැකියාව තියෙනවා. අපේ මමත්වය අපි හරියට තේරුම් ගත්තොත් මුලින්ම අපේ මමත්වයේ හැසිරෙන විදිය, අපි ළඟ තියෙන අපේ මමංකාරයේ හැසිරෙන විදිය ඔබ අවදියෙන් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක පුතෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ පුතාට ගොඩක් සෙනෙහසක්, ආදරයක් දක්වනවලු. අපි දැකලත් තියෙනවා ඒක සමාජය තුළ. එක දරුවා ඉන්නේ, ඒ දරුවාට පුදුම විදියට රැකවරණයක් දෙනවා. ඒ වගේ තමන්ගේ මනස පිළිබඳව අවධානයෙන් ඉන්නලු. අවධානයෙන් සිටින විට මනසේ සියලුම හැසිරීම් තමන්ට අවබෝධ කර ගැනීමේ හැකියාව තියෙනවා, තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. මේ තමයි කුසල සිත්, මේ තමයි අකුසල සිත්, මේක පව් සහගත දේවල්, මේවා පින් සහගත දේවල්, මේවා අසාධාරණ ඒවා, මේවා සාධාරණ ඒවා කියලා හොඳට වෙන වෙනම අඳුන ගන්න පුළුවන්. ඊළඟට අපිට හැකියාවක් තියෙනවා අකුසලයෙන් හිත වළක්වලා කුසලයේ පිහිටව ගන්න, පවෙන් වළක්ව හිත පිනෙහි පිහිටවා ගන්න. පින කියලා කියන්නේ අද්භූත දෙයක් නෙමෙයි, හිතේ සන්තෝෂේ, හිතේ සහනය රැකෙන දේවල් වලට කියනවා පින්කම් කියලා. හිතේ අසහනය, පීඩාව ඇති වෙන දේවල් වලට කියනවා පව්කම් කියලා. එතකොට පව්කම් කරන්නේ නැතුව පින්කමක් කරගෙන ඉන්නකොට එයාට අනිවාර්යෙන් එයාගේ ශරීර සෞඛ්‍ය, මානසිකත්වය හැම පැත්තක්ම හොඳ වෙනවා, යහපත් වෙනවා. ඉතින් ඒ විදිහට අපේ හිත අපි අවබෝධ කරගෙන තේරුම් අරගෙන ඉස්සරහට යන්න ඕන. දැන් මම ඒ ප්‍රශ්නයට දිගු කාලීන උත්තරයක් වගේම කෙටියෙන් උත්තරයකුත් ලබා දෙන්නම්. දිගු කාලීන උත්තරය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, ධර්මය පිළිබඳව කල්පනා කිරීම, ඊට අනුගත වීම කියන මෙන්න මේ කරුණු හතර. ඒ නිසා දිගු කාලීනව කල්යාණ මිත්‍ර ඇසුර ලබන්න අන්තර්ජාලයෙන් හරි බණ අහන්න. එතකොට ඒ බණ අහනකොට කල්යාණ මිත්‍ර ඇසුර තමයි ලැබෙන්නේ, සද්ධර්ම ශ්‍රවණයත් සමගම. ඊට පස්සේ ධර්මයේ ගැඹුරින් කල්පනා කරන්න, ටිකෙන් ටික වර්ධනය වෙන්න ඕනේ. දැන් අපි හිතමුකෝ අයෝමය පුරුෂයෙක් හරි ඔය බර උසුලන අය ඉන්නවනේ, ඔයගොල්ලෝ කිලෝ 200-250 කොසෝන අය ඉන්නවා. හැබැයි මුලින්ම ආපු දවසේ කිලෝ 250 පඩි ටික දාලා දුන්නොත් එහෙම කොහොමද වැඩේ? එයා උසව ගනේද, ආබාධයක් ඇති කර ගනේද? අනිවාර්යෙන් මේ ආබාධයක් ඇති කරගනි. එක කොන්ද උලුක්කේ අතපය මොනවා හරි වෙයි, එයාට ආබාධයක් හටගනි. නමුත් ටික ටික ටික යා බර උසවල තමයි එතෙන්ට ශක්තිමත් වෙන්නේ. ආන්න ඒ වගේ තමයි ධර්මයේ ශක්තිමත් භාවය ටිකෙන් ටික ඇති කරගන්න ඕන. අපේ ධාරිතාව ටික ටික වැඩි කරගන්න ඕන. දැන් අපි හිතමුකෝ සමහර අයගේ ඥාන දර්ශනය මෙමරි එක මේ 2GB වගේ, තවත් කෙනාගේ 8GB වගේ නේද? තව කෙනෙක්ගේ 32GB වගේ හරි ප්‍රබලයි. ඉතින් කවදාවත් අර 8GB එකකට 32GB කියන බණ ටික දාන්න බෑනේ. ඉතින් ඒ වගේ තමයි මේ විශිෂ්ටත්වය ගැඹුරු කරුණු කාරණාවන් වලට අපිට යන්න පුළුවන්කම තියෙන්නේ අපේ මනසේ ඒ ධර්මයේ වෙනුවෙන් වෙන් කරන පරාසය අනුව නේද? දැන් ඔබගේ hard drive එකෙත් ඇති ඒ වගේ පරාසයන් වෙන් කළා. මේ ගොනු වලට මෙච්චර පරාසයක් තියෙනවා කියලා. ඒ වගේ ඔබේ මනසේ, ඔබේ ජීවිතයේ ඔබ ධර්මයේ වෙනුවෙන් වෙන් කරපු පරාසය GB කීයක්ද කියලා අපි අහන්න කැමති. GB 1000ක් තියෙනවනම් ඒකෙන් කීයක් ඔබ වෙන් කළා තියෙනවද ධර්මයට ඇතුල් වෙන්න? වැඩි ප්‍රමාණයක් වෙන්න ඕන. ධර්ම අවබෝධය වෙන්න නම් ධර්මයට මූලිකත්වය ලැබෙන්න ඕන, ප්‍රමුඛත්වය ලැබෙන්න ඕන. ඒක ඉතින් අපි කිව්වට බෑ. තමන්ගේ ජීවිත අධ්‍යයනයත් එක්ක තමන්ට තේරෙන්න ඕන තමන් හොයන දේ තුල තියෙන්නේ ධර්මයේ තුලයි කියලා. දැන් අපිටත් වැටහුණා නම් වෙන මගක් නේද? ස්වාමීන් වහන්සේලා හැදීනේ අපිත් ධර්මයේ තුලින් ඒක හොයන්නේ නැතුව බාහිරෙන් සොයන්න තිබ්බ. නමුත් අපි කල්පනා කරලා බලද්දී හැම පැත්තක්ම මේකට විසඳුම තියෙන්නේ ධර්මයේ තුලයි කියලා තේරුණා. ඒ නිසා අපි ජීවිතේ වැඩි කොටසක් අපි ධර්මයට බාර දෙන්න කල්පනා කළා. ඉතින් මේ දරුවන්ටත් පුළුවන් ජීවිතේ කොටසක් බාර දෙන්න. දැන් අපි ධර්මයේ දැකීම සඳහා, මූලික අවස්ථාවන් දැකීම සඳහා 100%ක් අතහැරීම කියන එක කිසි දෙයක කරන්න අවශ්‍ය නැහැ. හැබැයි 150%කට වැඩි අතහැරීමේ ගුණයක් තියෙන්න ඕනේ. 100%ක් අතහැරීම නැති වුණාට 150ක්, 55ක්, 160ක්, 75ක් වගේ දක්වා ඕනම දෙයක අත්හැරීමේ හැකියාව තියෙන්න ඕනේ නේද? ඒ අත්හැරීමේ හැකියාව තියෙන තැන එයා තුළ මේ අර මමත්වයෙන් බැහැර වුණු අතහැරීමේ ගුණය පැත්තට එයා නැඹුරු නිසා ඕනෑම දෙයක් සාමකාමීත්වයකින් විසඳ ගන්නට හැකියාවකුත්, දැකීමේ හැකියාවකුත් ලැබෙනවා. මේ අත්හරින්න සූදානම නැත්තේ අල්ලා ගැනීම තුල අපිට මේ දේවල් අල්ලා ගන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා නේද? අල්ලා ගැනීම තුල අල්ලා ගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම අල්ලා ගැනීම තුල බොහෝ දේවල් අහිමි වෙනවා මිසක් අල්ලා ගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් අපි කෙනෙක්ගෙන් ඇහුවොත් ගොඩාක් ඔය මහන්සි වෙන්නේ, දුක් විඳින්නේ මොකටද කියලා. ඔහු මේ මහන්සි වෙන්නේ, දුක් විඳින්නේ මේ සැප විඳින්න. එතකොට ජීවිත කාලෙම දුක් විඳිනවා. එතකොට අහන මොකටද ජීවිත කාලෙම දුක් විඳින්නේ? සැප විඳින්න. එහෙමනම් අපි මේ ලෝකේ තේරුම් කරගන්න ඕන මේ සැප සොයා තමයි දුක් විඳින්නේ. එතකොට සැප අත්හරිනවනะ අනේ විදිහ තමයි යා සැබවින්ම මේ සැප විඳින්න පටන් ගන්න. සැප අත්හැරියොත් තමයි සැප තියෙන්නේ. ඔව් මෙහෙම හිතන්න පුළුවන්. අපි හිතමුකෝ රුපියල් 1000ක් ලබන මිනිස්සෙක් ඉන්නවා මානසික සතුටෙන් තොරව. තව මිනිස්සෙක් ඉන්නවා 500ක ආදායමක් ලබනවා මානසික සතුටෙන් යුක්තව. ඔබ තෝරගන්නේ මේ ඔය දෙකෙන් මොකක්ද? මානසික අසහනයෙන් යුක්ත 1000ක වැටුපක් ලබනවද, මානසික සතුටෙන් යුක්ත 500ක වැටුපක් ලබනවද? අනිවාර්යෙන් එතෙන්ට අපි එන්න ඕන. මොකද සන්තුට්ටි පරමන්දනං නේද? සන්තුට්ටි පරමන්දනං. ඒක ගැන හිතන්න ඕන. ඒ නිසා අපි අනිවාර්යයෙන් මේ මානසික ධනය කියන එකත් රැස් කරගන්න ඕන. හුදු භෞතික සංවර්ධනය තුලින්ම නෙමෙයි කෙනෙක්ගේ පෝසත්කම මෙන බලන්නේ, අධ්‍යාත්මික සුවතාවයත් ඒ පුජ්‍යලා ළඟ කොච්චර පවතිනවද කියන එක තුල. ඉතාම පැහැදිලි කාරණේ. දැන් නමුත් අපි තේරුම් ගත්ත දෙයක් තමයි ලෝකෙ දියුණු වෙච්ච රටක් කොහෙවත් නැහැ. මේ රටක්ම ඒ ආර්ථික පොරේ ආර්ථික දියුණුවේහි නිරන්තරයෙන්ම යෙදිලා ඉන්නේ. දියුණු වෙලා නැහැ චීනේ, දියුණු වෙලා නැහැ ඇමරිකාව, දියුණු වෙලා නැහැ මේ ජපානය කියලා තමයි අපිට පේන්නේ ඒගොල්ලන්ගේ කාර්ය බහුලත්වයත් එක්ක දිහා බලනකොට. ඒ නිසා මේ හුදු කායික පහසුව පමණක් විතරක් නෙමෙයි කල්පනා කරන්න ඕන. දැන් අපි කල්පනා කළොත් බුදුරජාණන් වහන්සේගේ කාලේ ලයිට් තිබ්බේ නැහනේ නේද? දුරකථන ඇමතුමක් දෙන්න එහෙම පුළුවන් කමක් ස්කයිප් තිබ්බේ නැහනේ. ඔකෝ ඒ නමුත් ඒත් දියුණුයි ඈ. ඒ ඊට පස්සේ අපේ කුඩා කාලේ අපේ තාත්තලගේ මේ අපු සීයලගේ කාලෙට ගියාම ඒගොල්ල දියුණුව කියලා සැලකුවේ මොකද්ද? පොඩි පහසුකම් ටිකක් නේද? දුරකථනයක් තියෙන, ලයිට් වතුර තියෙන ගෙදරක් කියලා කියන්නේ පහසුකම් උපරිමයෙන් තියෙන නිවසක් හැටියට අපි සැලකුවා. ඉතින් ඔය විදියට ගිහිල්ලා අපි දියුණුව වෙන්නේ කවද්ද කියන ප්‍රශ්නේ තියෙනවා. අර කිව්වා වගේ අර සමාජ තලයන් දෙකක්නේ. එතකොට ලංකාවේ ස්වරූපයේ කවදාවත් ඕස්ට්‍රේලියාවේ ස්වරූපයට එන්නේ නැහැ. මොකද ඕස්ට්‍රේලියාවේ තියෙන කාලගුණ පරිසරය නෙවෙයිනේ ලංකාවට තියෙන්නේ. ඉතින් චින්තාමය වශයෙන් මිනිස්යන්ට වෙනස් වෙන්නයි තියෙන්නේ. ඉතින් ඕනම රටක එක පැත්තක හොඳ පැත්තක් වර්ධනය වෙනකොට තව පැත්තක් ඒකේ අඩුවකුත් තියෙන්න පුළුවන්. ඒක කවදාවත් සමානුපාතිකව අපිට බලන්න පුළුවන් කමක් නැහැ. මම හිතන්නේ ලංකාව උප්පත්තියෙන්ම සංවර්ධිතයි කියලා. උප්පත්තියෙන්ම සංවර්ධිතයි, අපි මේ හිතන එක විතරයි දුප්පත් කියලා. මොකද ගහක් යට පොල්ලත්තත් ඉහිලගෙන හිටියත් ලංකාවේ පෝසත් කියන එක තමයි මගේ හැඟීම. මොකද හේතුව AC අවශ්‍ය කරන්නේ නැහැ වෙල්ලෑයේ ඉතාම සිසිල් හුළඟ ඇඟේ වදිනකොට. හෑ, ඉතින් අපි ඔය සමහර අය හිතන ඒ සංවර්ධනය දැන් අපිට රණවේ තිබ්බේ නැහැ. නමුත් අපිට ගුරු පාර තිබ්බ දුවගෙන යන්න ගමේ. අපිට ඔය නාන තටාක තිබ්බේ නැහැ, හොඳ වැව් තිබ්බා, ඇලදලවල් තිබ්බා. ඇයි ඒව නාන තටාක නෙවෙයිද? ඔයිට වඩා හොඳ පිරිසිදු වතුර ජලය. ඉතින් අපි ඇයි හිතන්නේ නාන තටාක තිබ්බේ නැහැ කියලා? ඈ, අපිට පිට්ටනේ තිබ්බේ නැති වුණාට ගොයන් කපල ඉවරුනහම වෙල්ලෑයේ තිබ්බ ඉපනැල්ල අපි ඒකේ බෝල ගැව්වා. ඉතින් ඒක පොසත්කම එතන තිබ්බා. අපි මේ හිතෙන් තමයි මේ වෙනස ඇති කරගන්න තියෙන්නේ. දකින්න විදියෙන් තමයි අපි හැමදේම අපිට පහළ වෙන්නේ. සම්මා දිට්ඨියයි මිත්‍යා දෘෂ්ටියයි කියන මේ කාරණය සම්මයා දෘෂ්ටියෙන් බලන්න පුරුදු වෙන්න ඕන. අපි සාපේක්ෂිතවාදයෙන් බලන්නේ, සාපේක්ෂිතව බලනවා. ඒක එහෙම බලන්නේ නැතුව සම්මා දිට්ඨියෙන් බලනවා. Taman කිසිම දෘෂ්ටියකට අනුගත නොවි, මොනම ආකාරයකින්ව දෘෂ්ටියකට අනුගත නොවි බලනවා. ඒ එවිටයි මේ ලෝකේ තියෙන දේවල් තත්ත්වාකාරේ පවතින ස්වභාවයෙන්ම පේන්නේ. මේ ලෝකේ කිසි දෙයක් නැහැ එහෙම ලස්සන හෝ අවලස්සන. මේ හැම දෙයක්ම ස්වභාවය. ඒක හොඳට තේරුම් කරගන්න. ලස්සන හෝ අවලස්සන ලෝකේ කිසි දෙයක් නැහැ. මේ හැම දෙයක්ම ස්වභාවය. දුප්පත්ත්වෝ පෝසත්ත්වෝ මිනිස්සෙක් නැහැ. මේ හැම දෙයක්ම මනක් කල්පිතය. දැන් අපි ඔය සියලුම තානාන්තර පන්නල දාලා ටික වෙලාවක් ජීවිතේ සිටිනවා. ඒ තමයි අපි තද නිද්‍රාවට ගියපු කාලය නේද? අපි රාත්‍රියේ තද නිද්‍රාවටපත් වුනහම පැය 4ක් 5ක් 6ක් විතර හොඳට තනතුර දන්නේ නැහැ. ඉන්න රට දන්නේ නැහැ. තමන් ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද දන්නේ නැහැ. සුව යහනකද ගෝණි පඩංකෝකද කියලා දන්නේ නැතිව කාලය ගත වුණා. ඒ කියන්නේ සුව යහනක ජී නින්දට ගියපු කෙනයි ගෝණි පඩංගුවේ නින්ද ගියපු කෙනයි අතර කිසි වෙනසක් නැහැ. දෙන්නව දන්නේ නැහැ කොහෙද ඉන්නේ කියලා. ඒ වගේම අපේ උගත්කම්, බුද්ධිමත්කම්, හැකියාවන්, නොහැකියාවන්, අපුරු ගති, හොඳ ගති, ඔය මොකුවත් නැතුව බොහෝම සියලුම මිනිස්සු එක හා සමානයි. තද නිද්‍රාවේදී ආගම දන්නෙත් නැහැ, ජාතිය දන්නෙත් නැහැ, වර්ගය මුලය මුකුත් දන්නේ නැහැ. ඉතින් හරි සාමකාමී කාල වේලාවක් ගත කරන ජීවිතේ හැමෝම තද නිද්‍රාවේ. අන්නේ නිදාගත්ත මිනිස්සු ටික ඒ නිින්දෙන්ම අවදි කරවන්න පුළුවන් නම් ලෝකේ හරිම සාමකාමී. ඒ සාමකාමී නිින්ද මිනිසුන්ගේ ජීවිතේ සජීවීකරණය කරන්න පුළුවන් නම් මතක් හිතා බලන්න මුළු ලෝකයේම පුදුම සාමකාමී තැනක් බවට පත් වේ. එක්තරා විදියක අතහැරපු අවස්ථාවක් අපේ දෘෂ්ටි. නමුත් එතෙන්දි සිද්ධ වෙන්නේ යටපත් වීමක් පමණයි. නිද්දෙදි සිද්ධ වෙන්නේ යටපත් වීමක්. නමුත් මේ ධර්මයෙන් අපි සිද්ධ කරන්න උත්සාහ කරන්නේ අතහැර දැමීමක්, අවබෝධයෙන් අතහැර දැමීමක්. අපි දන්නවා ඕනම දෙයක් පිළිබඳව අපේ දැකීම සකස ගන්නකොට ඒ කෙරෙහි දැකපු සංකල්පය අපි තුල වෙනස් වෙනවා කියලා. ඒ වගේම අපේ මේ මනසේ ස්වභාවය, ඇසේ ස්වභාවය තේරුම් කරගන්නකොට මේ ඇසේ ස්වභාවය, මනසේ ස්වභාවය මේකයි කියලා ඊළඟට මේ මනස අවබෝධයට පත් කරනකොටත් අපිට හැකියාව ලැබෙනවා මේ මනසේ ස්වභාවය තේරුම් අරගෙන ඒ මනසේ ස්වභාවය සමග ලෝකයේ ස්වභාවය දිහා බලන්න ලොකු අතහැරීමකින්. මේ අපි අතහරින්නේ භෞතික දේවල් නෙමේ, අපි අතහරින්නේ විඥානය. තේරෙනවද? භෞතික දේවල් අල්ලගෙන හිටියත් අතහැරලා හිටියත් ඒවා තමන්ගේ නෙමෙයි නේද? දැන් වෙළඳ පොලේ තියෙන සේල් එකේ තියෙන කාර් එකක් ගෙනල්ලා තමන්ගේ කියලා නම් කරගන්නවා. ඊට පස්සේ ඒක මගේ කාර් එක. ඒ කාර් එකම තව අවුරුද්දක් දෙකක් ගිහිල්ලා විකුණලා දැම්මහම ඒක මගේ කාර් එක නෙමෙයි නේද? ඒක තමයි ස්වභාවය. එතකොට වේදනාව දෙන්නේ මගේ කරගත්ත වෙලාවේ ඉඳලා. ඒක තමයි ස්වභාවය. මගේ කරගත්ත දවසේ ඉඳලා හරි වේදනයි. දැන් අපි හිතමුකෝ තමන්ගේ නෝන මහත්තයා වෙන්න පුළුවන් නේද? ඔය හොයාගන්නේ අවුරුදු 20 දී 25 දී වෙන්න පුළුවන් හොයාගන්නේ. ඉතින් ඊට කලින් කිසි වේදනාවක් තිබ්බේ නැහැ. හොයාගත්ත දවසේ ඉඳලා වේදනාව කොහෙද ගියේ, කොතන ඉන්නේ, කොතන දෙන්නේ කියලා හොයනවා නේද? මාත්‍යාව හොයාගත්තත් ඒමයි. ඈ අර අවුරුදු 20කට කලින් මෙච්චර කාලයක් අර හැදුණු වැඩුණු කාලේ ඒ කාලේ වේදනාවක් තිබෙන්නේ. අපි හිතෙන් පටලවා ගත්ත දවසේ ඉඳලා ඒවා අපිට වේදනාකාරී තත්ත්වයක් දෙනවා. ඉතින් ඒ ඔක්කොම පටලැවීම් වලට වඩා ප්‍රබල පටලැවීම මොකද්ද? තමා කෙරෙහි පටලැවිලා ඉන්න ස්වභාවය. එතකොට තමා කියලා අරගෙන තියෙන්නේ මොනවද කියලා අහලා බලන්න ඕන මනසින්. ලේද, මස්ද, ඇටද, හමද, කෙස්ද, මේ සියල්ලටමද, මේවා මගේද, මේවා මගේ ආත්මය කරගන්න පුළුවන්ද, මේ චින්තනය සම්මියත් දෘෂ්ටික චින්තනයක්ද, මිත්‍යා දෘෂ්ටික චින්තනයක්ද? මිත්‍යා දෘෂ්ටික චින්තනයක්. මොකද මේ මිනිස්සයා හරිම මේ අසාධාරණ විදියට හිතන්නේ, මේ හුස්ම ගන්න මේ මොහොතේ හිතන්නේ මගේ ජීවිතේ මේ සෝබාදහමට අයිති කියලා. මේ වෙනකොට අපි ජල ලීටර් ගණනාවක් පානය කළා අද දවසට, හිතන්නේ මාව ජලයට අයිති කියලා නේද? ඊළඟට හිරුගේ උණුසුම ලබනවා, හිතන්නේ මං හිරුට අයිති කියලා. මහ පොළොවේ සාරේ ආහාරය වශයෙන් භුක්ති විඳලා හිතන්නේ මේ මම මේ මහ පොළොවට අයිති කියලා කල්පනා කරන්නේ. ඒ විදිහේ කල්පනාත්මක දර්ශනයක් තියෙන්න ඕනේ. එතකොට ටිකක් මම ලිහිල් වෙනවා. එතකොට එන නොයෙකුත් පීඩන හැම දෙයක්ම මම කියලම ගන්න දෙයක් නෑ. ඒව දිහා ලොකු අතහැරීමකින් බලන්න පුළුවන්. මං හොඳයි මෙහෙම කතාවක් කියමුකෝ. දැන් හැමෝම ඔය නිවන් දකින්න කැමතිනේ. නිවන් පුරයට යන්න ගුවන් යානයක් ඇවිල්ලා ඔය ඉස්සරහා පාරේ නතර කරනවා. යන්න ලෑස්තිද? හැබැයි එහෙ ගියාම මෙහෙට ආයි කෝල් දෙන්න ස්කයිප් නෑ. ආයි එන්නත් බෑ. ගියොත් ගියාම තමයි ලෑස්ති දෙතෙන්ට යන්න පුළුවන් අතහැරීමක් තියනවාද? ඒක නෝන මහත්තයත් ඉඩ දෙයි නේද? හරි, දැන් එක කොන්දේසියක් තියෙනවා. ගුවන් යානාවල ගෙනියන්න තහනම් දේවල් වගේම මේ නිවන් පුරයට යන මේ ගුවන් යානයේහි එක කොන්දේසියක් තියෙනවා. මේ කොන්දේසිය තමයි මේ ලෝකේ තියෙන දේවල් අරගෙන නගින්න බෑ. තේරෙනානේ? මොකද මේ ලෝකේ තියෙන කැඩෙන බිඳෙන නරක් වෙන කුණු ගඳ ගන්න ජරාවටපත් වෙන දේවල්නේ මේ ලෝකේ තියෙන්නේ. එහෙම ඒවා. එතකොට ලෝකෝත්තර ලෝකෙට මේව අරගෙන ගියොත් එහෙම එහෙත් නිවන් පුරෙත් ගඳ ගන්න පටන් ගන්න නිසා පළවෙනි කොන්දේසිය තමයි මේ ලෝකේ තියෙන මොකක්වත් අරගෙන නැගින්න බෑ. සූදානන්ද ඒකට? හරි සූදානම්. දැන් මේ අපේ අනිත් ගුවන් යානාවල වගේම මේකෙත් ඉතින් ඇති බිස්නස් ක්ලාස් තියෙනවා, ඉකොනොමි තියෙනවා. දැන් තවන් තෝරගන්න යත්ත වශයෙන් ඉකොනොමි එකද එහෙම නැත්නම් බිස්නස් ක්ලාස්ද? ඈ රාසයන්නේ. හොඳයි, තෝරගන්නේ මොකද්ද? තවන්න තෝරගන්න කිව්වොත් පළවෙනි ප්‍රශ්නේ ඈ. හරි හරි. ඔව්. ඊළඟට අපි හිතමුකෝ දකුණු පැත්තේද වම් පැත්තේද වාඩි වෙන්න කැමති? හරි, දැන් තවන් ඉතින් තෝරගන්න එපා. එහෙම කියන්න මම කැමති ජනේලේ පැත්තකින් වාඩි වෙන්න බලාගෙන යන්න, එහෙම නැත්නම් මෙදාරියෙන් වාඩි වෙන්න. නේද? මොකක්ද අදහස? ඉඳත් තැනක තැනකින් වාඩි වෙනවා. දැන් ඔබගෙන් ආයි නැවත ඇවිල්ලා ගුවන් යානේ පරේක්ෂකයා අහනවා ලෝකේ තියෙන දේවල් මොනව හරි අරගෙන ඇවිල්ලාද ඉන්නේ කියලා. දැන් ඔය ගුවන් යානෙට ඔබ නැග්ගේ ශරීරෙත් අරගෙන නෙමෙයිද? ඒ කියන්නේ සෑම විටම ලෝකේ දෙයක් නෙමෙයි කියලා අපේ විඥානේ තාම තේරුම් අරගෙන නැති වග මං ඔය පෙන්වන්න හැදුවේ. තාම මේ ශරීරේ ලෝකේ දෙයක් කියලා තේරුම් අරගෙන නැහැ. ඒකනේ මේ කල්පනාව නැතුව වැඩේ කියන්නේ දිගට. මේ ශරීරේ ලෝකේ දෙයක්. ඒ නිසා මේ ශරීරේ අරගෙන එන්න දෙන්නේ නැහැ. මං කිව්වනේ කැඩෙන බිඳෙන ගඳ ගන්න කුණු වෙනේ වරන් යන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් මේ ශරීරය කියන්නේ මේ කැඩෙන බිඳෙන වයසට යන ගඳ ගන්න එකක් තමයි. අපි මේ හැමදාම පොලිෂ් කරලා හදාගෙන හිටියට මේක මේ ඉතින් ඒ එවැනි ධර්මතාවත් අරගෙන නගින්න බෑ කියලා. අපේ චින්තනය තමයි, දර්ශනය තමයි හරියට හැඩගස්ස ගන්න ඕන. දැන් බලන්න, ඔබ වාහනයක් අරගෙන විකුණලා ඇති, අතහැරලානේ ඒකට, ඒ වාහනේ අතහැරනවානේ අපි විකුණනවා කිය. දැන් ඒ වාහනේ සමහර වෙලාවලට සීට් කැත කරනවා ඇති, සූරනවා ඇති, කොහේ හරි ගිහිල්ලා නොමනා විදියට ඒක පදවනවා ඇති. ඔබට වේදනාවල් තියෙනවද? නෑනේ, විකුණලානේ, අතහැරලානේ. දන්න ඒ වගේ මතක තියාගන්න, ඔබේ ජීවිතයේ ඔබ මානසික සංඥාවක් තමයි ඒ අතහැරියේ. තේරුණානේ? ඒ නිසා දැන් ඔබට ඒ වාහනේ පිළිබඳව වේදනාවක් නැහැ. ඊළඟට වේදනාව තියෙන්නේ තමන් ඊළඟට ගත්ත වාහනේ පිළිබඳව නේද? ඒකේ කාටවත් පදවන්න දෙන්නේ නැති වෙන්න පුළුවන්. කැමති කෙනෙකුට විතරයි දෙන්නේ. හරියට පදවන්නේ නැති කෙනෙකුට දෙන්නේ නැතුව ඉන්න පුළුවන්. සමහරලාට කෙනෙකුට නොදීම ඉන්න පිරිසකුත් ඉන්නවා. ඒක කමන්නේ, ඒක තමන්ගේ රුචිකත්වයනේ. එහෙම තියෙනවා. ඒක තමයි ස්වභාවය. ඒක භෞතිකව ඒක තියාගන්න, ඒක භෞතිකව වෙනස් කරන්න එපා. අධ්‍යාත්මිකව තේරුම් ගන්න මේ සංඥාවක් අතහැරියාම කොච්චර වෙනසක් වෙනවද කියලා. මේ සංඥාවල් වැරදි විදියට උපාදානය කිරීමෙන් තමයි මේ හැමදේම ගැටලු හටගන්නේ කියන එක තේරුම් ගන්න ওই කාරණේ. නේ? දැන් බලන්න, මුළු ලෝකෙම නැහෙනවනේ මගේ ජාතිය, මගේ ආගම, මගේ වර්ගය නේද? මගේ කියන හේතුව නිසා පුදුම වේදනාවක් විඳින්නේ. දැන් ලංකාවේ ඉන්නයි ඉතින් හරි සන්තෝෂයෙන් ඉන්නේ. අපේ පුතා ඕස්ට්‍රේලියාවේ ඉන්නේ, අපේ දුව ඕස්ට්‍රේලියාවේ ඉන්නේ කියලා. මට එක මහත්මියක් කොහෙද කිව්වා, හාමුදුරුවනේ අපි කන කට්ට දන්නේ අපි තමයි කියලා. එක පැත්තක් තියෙනවා, තවත් පැත්තක් ඉතින් අහිමි වෙනවා. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. එක පැත්තක් තියෙනවා, ඉතින් නිවාහන තියෙනවා, යාන වාහන තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා, රස්සාව තියෙනවා. අනිත් පැත්තෙන් ඉතින් අපේ රටේ තියෙන ස්වභාව ධර්මයේ සහ ඥාති හිතවතුන් මිත්‍රයෝ යාළුවෝ ටිකක් දුරස් වෙනවා. එහෙම තමයි ඉතින් ඒ සමබරයි ලෝකේ. එක පැත්තක් ලැබෙනවා, තව පැත්තක් අහිමි වෙනවා. ඔව්, මොකද්ද? ඒ තරංගයෙන් මිදෙන්න විදියක් ගන්නවා උතරනේ. තරංගයෙන් මිදෙන්න පුළුවන්. තරංගයෙන් මිදෙන්න තියෙන්නේ අපි අවබෝධයටපත් වීමම තමයි. අපේ මමත්වයේ අතහැර දාලා කිසිවෙක් නොවි ඉන්න තැනදී කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අපි සම්මන්ත්‍රණයකට හෝ මොනවා හරි විශේෂ සාදයකට හෝ අපි යනවා, තමන් කිසිවෙක් නොවි. දැන් කිසිවෙක් වෙලා ගියොත් එහෙම තමන් බලාපොරොත්තු වෙන ආසනයක් ඇති. සාමාන්‍යයෙන් ලොකු කෙනෙක් නම් එයා හිතනවා එන්නේ නැති මට ඉස්සරහා ආසනෙ ලැබෙන්න ඕන කියලා, විශේෂ ආසනෙ ලැබෙන්න ඕන කියලා. නමුත් කිසිවෙක් නොවි යනවා. ඊට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා බොහොම සන්තෝෂයෙන් තියෙන ආසනයක හෝ ලබා දෙන ආසනයක හෝ වාඩි වීමේ හැකියාව තියෙනවා. එතකොට ලෝකයට අපි ඉඩ දෙනවා, අපිට වැලියු එකක් ලබා දෙන්න. අපිට වැලියු එකක් හදාගන්නේ නැහැ නේද? දැන් gedara වුණත් එහෙමයි, තමන්ගේ නෝනට ඉඩ දෙන්න වැලියු එකක් හදන්න තමන්ට. තමන් හදාගන්න යන්න එපා. නෝනත් එහෙම කල්පනා කරනවා නම් මහත්යට ඉඩ දෙන්න තමන්ට වැලියු එකක් අගයක් හදන්න. තමන් හදාගන්න යන්න එපා. ප්‍රශ්න 100ට 100ක් ඉවරයි. වෙලඳ තමන් ආරක්ෂාව කරන තැන තමන්ට තමන් වැලියු එකක් හදාගන්නේ නැතුව ඒ වටපිටාවේ ඉන්න අයට, ඒ අයට වැලියු එකක් හදන්න ඉඩ දෙන්න. එතකොට ඒ ඒ දේ ඒගොල්ලෝ හදලා අපිට ලබා දෙයි, අපිට ගොඩාක් ගැටලු නැතුව ඒ අතර කටයුතු කරන්න හැකියාවක් තියෙනවා. සාමයෙන් ලෝකේ ජයග්‍රහණය ලබන එක තමයි වැදගත්. අර ඒබ්‍රහම් ලින්කන් මැතිතුමා කියලා තියෙනවනේ නේද, අපි සාධාරණත්වයෙන් ලබන රුපියල වටිනවය අසාධාරණයෙන් ලබන ඩොලර් කෝටියකට වැඩි කියලානේ. ඒක අපිට සුවයක් දෙනවා කියලා කියන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ තමන් නිර්මාණශීලී නොවි සිටිනවයි කියන එක නෙමෙයි. කොහොම දිරියෙන්, ශක්තියෙන්, නිර්මාණශීලීව, දක්ෂතාවයෙන් තමන් ස්ථානෝචිතව වැඩ කරන හුදු මොලේ වහලා ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. හොඳින් මොලේ පාවිච්චි කරනවා. දැන් අමු අමුෙන් කන්නේ නැහැ නේද? තමන්ට ගැළපෙන විදිය තමන් තමයි දන්නේ. අපි රෙදි කෑල්ලක් දුන්නාම තමන්ට ගැළපෙන විදියට ඒක මහ ගන්න දක්ෂ වෙනවා. පළතුරු ගෙඩියක් දුන්නාම ඒක තමන් කැමති විදියට රසවත්ව හදාගෙන අනුභව කරන්න කල්පනා කරනවා. අන්න ඒ වගේ ධර්මයේ ප්‍රයෝජනවත් කරගන්න ඕන. ඒ විදියට ධර්මය ප්‍රයෝජනවත් ගන්න ඕන. ඒක තමන්ට අයිතියක් තියෙන ගොඩක් තමන්ට ගැළපෙන විදියට ඒක සකස ගන්න දහම. සුදුසු විදියට. බුදුහාමුදුරන්ගේ ධර්මය ලෝකේ ධර්මයක් නෙමෙයි, ලෝකෝත්තර ධර්මයක්. එතකොට ලෝකේ තියෙන එකක්වත් එහි නෑ. මොනවද ලෝකේ තියෙන්නේ? ලෝකේ තියෙන්නේ රූප. ලෝකේ තියෙන්නේ ශබ්ද. ලෝකේ තියෙන්නේ ගන්ධ, රස සහ ස්පර්ශ කරන්න පුළුවන් දේවල්. ලෝකෝත්තර ලෝකේ කිසිවක් නැහැ කිව්වහම ඔබට මොකද හිතෙන්නේ? ලෝකෝත්තර ලෝකේ කාලය නැහැ. ඔරලෝසුවේ තියෙන කාලය තියෙනවනේ. මනින කාලය නැහැ. ඒ නිසා කියනවා අකාලිකයි කියලා. එනැත්තම් කාලයේ ඉක්ම වූ කාලය නැති අවස්ථාව. දැන් මේ වගේ දේවල් තමන්ට කල්පනා කරන්න අවකාශය ලබා දෙන්නේ තමන්ගේ අර අනවශ්‍ය දෘශ්‍ය මායාවන් තුළ තමන්ගේ ඔළුව ඇලී ගැලී තියෙන දේවල් වලින් වෙන් කරන්න. ඒවල දහමක් හොයාගත්තේ බුදුහාමුදුරුවෝ ඒකයි. හරි නිසංසලයේ තියෙන ස්වභාවික මනසක් මිනිස්සයාට තියෙන්නේ. මිනිස්සයා බාහිර දේවල් වලින් තමයි අවුල් කරගෙන තියෙන්නේ. ඉතින් ඒ අවුල් කරගත් මනස නිරවුල් කරගන්න තමයි මේ ධර්ම කරුණ අපි පැහැදිලි කරලා දීලා තියෙන්නේ. මම දෘෂ්ටියෙන් බලනවා, ඊට පස්සේ එතනින් එනවා ජාතික දෘෂ්ටියෙන් බලනවා, ඊට පස්සේ මේ ලෝකෙ දිහා ආගමික දෘෂ්ටියෙන් බලනවා, ඊට පස්සේ රටක දෘෂ්ටියකින් බලනවා. ඔය ක්‍රීඩාවේදීම අපිට බලන්න පුළුවන් නේද? තමන්ගේ රටේ දෘෂ්ටියෙන් බලලා අප්පුඩි ගහන විදිය, තමන්ගේ ආගමික දෘෂ්ටියෙන් බලලා ලංකාවේ වුණත් ඉන්න ලංකාව පුරවැසිය වුණාට ලංකාවේ කණ්ඩායමට නෙවෙයි අප්පුඩි ගහන්නේ සමහර අය. එතකොට ඒගොල්ලන්ගේ වෙන ආගමික දෘෂ්ටියකින් බලලා තමයි ඒගොල්ලෝ ඒ අප්පුඩිය ගහන්නේ. ඒ වගේ අපිට පේනවා තමන්ගේ දෘශ්‍ය මායාව තුළ පැටළුණාට පස්සේ තියෙන. ඊට පස්සේ අපි කියනවා ඒක ජාතික හැඟීම, ඒගොල්ලන්ගේ ආගමික හැඟීමනේ, හරි ශෝක්නේ කියලා නෑ. ඒක අන්ධකම, ඒක මෝඩකම, ඒක අවිද්‍යාව. බලන්න මොනතරම් පිස්සුවක් මිනිස්සෙක් ළඟ හදන්න පුළුවන්ද කියලා. අර බෝලයක් කරකවලා දැම්මම අරකට බැට් එකකින් ගහලා දුවනවා. ඊට පස්සේ වටේ ඉන්න මිනිස්සු අරකට පිස්සු වැටෙනවා. කට්ටියක් හැපි මූඩ් එක හදා ගන්නව අනිත් කට්ටිය නේද? සෞතු මූණක් හදාගෙන දෙපැත්තේ දෙල්ලෝ දෙකනේ දුක් වෙන එකනේ සතුට වෙන හැම බෝලකින්ම. ඒ තරඟේ තමයි ඕන. ඒ දේ තමයි කරන්නේ මේ සමාජයේ හැමදාමත්. දිනුව කියන එක කොතනින්ද මිනිස්සු මනින්නේ? අනිත් කෙනාට වඩා මට තියෙනවයි කියන තැනින් නේද? අපි හිතුව මේ ලෝකේ කවුරුත් මිනිස්සු නැහැ. ඔබ විතරයි ඉන්නේ. දියුණුවක් කියලා එකක් ලෝකේ තියේද? නෑ. මොකක්වත් නෑ. මේ තවත් කෙනෙක් අතර තියෙන තරඟකාරීත්වය තමයි අපි මේ දියුණුවයි පිරිහීමයි කියලා සලකන්නේ. අන් අය සංසන්දනය කළා. එහෙම සංසන්දනය කරලා බලන්නේ නැතුව තමන්ගේ උපරිම උත්සාහයෙන් අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය ආකාරයෙන් අවශ්‍ය දේ රැස් කරගන්න, ධර්මය අවබෝධ කරගන්න. මේක කිසිම ආකාරයකින් භෞතික දෙයකට බලපෑමක් නෙමෙයි. අවශ්‍යතා කියන ඒවා තියෙන්න ඕනේ. ඒවා තමන්ගේ ශක්ති ප්‍රමාණයට කැමති විදියට තිබුණට වරදක් නෙමෙයි. මේ කරුණ ඇහෙනකොට ටික ටික හරි ඔබේ මනස නිදහස් වෙනවද? අනේකයි වැදගත්. අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව පහළ වෙනකොට අපේ මනස සංසුන් වෙනවා. එතකොට අපිට කෙනෙක්ට වෛර කරන්න, කෙනෙක් සමග ඝෂ්ඨණය වෙන්න, කෙනෙක් දිහා වෛරී සහගතව බලන්න තියෙන හැඟීම අඩුයි. දැන් බලන්න අපි කරුණාවෙන් කොච්චර බලන්න පුරුදු වුණත් සියලු ජාතීන් වර්ගිකයන් දිහා එනමුත් සමහර අයට බුද්ධ රූපෙවත් කරුණාවෙන් බලන්න බෑනේ. ඒක පුපුරවල දානෝ, කඩලා බිඳලා විනාශ කරනවා. මොකද ඔවුන්ගේ හදවත් තුළ ඒ ආගමික ස්වરૂපයෙන් වෛරය කියන එක ඇති කරලා ඔවුන්ට නිවැරදි සම්මාදිට්ඨිය ඥානනය කරලා දීලා නැහැ. ඒ නිසා අපි මේ හදන්නේ සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ ජාතික වාදයක්, ආගමික වාදයක්, රටක වාදයක් කිසි දෙයක් හැදෙන්නේ නැහැ. තථාගතත්වයේ හැදෙනවා. මගින් ওই රටේදී ඇහුවා මේ සුදු මහත්මේ ආගම මොකද්ද කියලා. මම ඉතින් කිව්වේ ආගමක් නැහැ කියලා. එතෙතුමා ඒකට හරි සන්තෝෂ වුණා. ආගමිකයෙකු, ජාතිකයෙකු, වර්ගිකයෙකු වනවට වඩා හොඳයි ඒ කිසිවෙකු නොවන නිසා. ඒ කිසිවක් මට නැහැ. සාමකාමී මිනිසෙක් වුණා නම් හොඳයි. ඒ කියන්නේ ආගම් ඔක්කොම එකයි, ජාතින් ඔක්කොම එකයි නෙමෙයි. ආගම් ඔක්කොම වැරදි, ජාතින් ඔක්කොම වැරදි. ඈ දැන් මගේ රටේ කියලා එකක් නැහැ. ඔය රටට ආවම මට මේ රට වගේම තමයි දැනෙන්නේ. අනිත් වෙන රටකට ගියත් ඒකත් මහ පොළොවනේ. එහෙම තැනක් නැහැ. දේශගුණික වශයෙන් සහ පාරිසරික වශයෙන් වෙනසක් තියෙනවා. ඇරෙන්න වෙන දෙයක් නැහැ. දැන් මෙහෙම මනස රිලැක්ස් කරගත්තාම ඉතින් හොඳ හුස්මක් අරගෙන මේ වටපිටාව දිහා, පරිසරය දිහා, ගහකොළ දිහා, සතා සිව්පාව දිහා හරි දයාවකින් බැලීමේ හැකියාව ලැබෙනවා. යම්කිසි දෘෂ්ටියක පැටලෙන්න එපයි කියලා කියන්නේ ඒ දෘෂ්ටියක පැටලුනහම එයා ඒ දෘෂ්ටිය හේතුවෙන් වේදනාව විඳිනවා, දැවෙනවා. ධර්මයෙන් උදා කරවන්නේ සැනසිල්ල, නිවීම. වඩා වැදගත් වෙන්නේ අපි භෞතිකව බාහිරෙන් කොච්චර සතුටෙන් ඉන්නවද නැද්ද කියන එක නෙමෙයි, අධ්‍යාත්මිකව මොනතරම් සතුටකින් ඉන්නවද නැද්ද කියන එක. අපි ඕනෑම දෙයක් කරද්දී ඇසුවොත් ඇයි ඔබ මේ දේ කරන්නේ කියලා ඔවුන් දෙන උත්තරේ තමයි අපි සතුටෙන් ඉන්න තමයි මේ හැමදේම කලේ සහ කරන්නේ කියලා කියයි. එහෙත් සතුට තවම නැත්තේ අපි දුවන්නේ විරිංගුව පස්සේ, වතුර හම්බ වෙන්නේ නැහැ. එනිසා වතුර ලැබෙන්න නම් වතුර තියෙන පැත්තකට දුවන්න ඕන. ධර්මයෙන් තමයි අපිට පිපාසයේ නිවනේ නියම යලේ ලැබෙන්නේ. දැන් වගේ දේවල් පස්සේ නේ නේද? දැන් සතුට වගේ පේන දේවල් ඔස්සේ නේ දුවන්නේ. ලෝකය හරි පුදුමයි. ඕනම වෙලාවක ඕනම දෙයකට ලොකු වගයක් හදන්න පුළුවන්. රුපියල් 250ක ටී-ෂර්ට් එකක් ඔය ලෝක ජනප්‍රිය පුජ්‍යලයෙක් එක සැරයක් ඇඳලා ගැලෙව්වනම් ඒකට ඩොලර් මිලියනයක වටිනාකමක් දෙන්න පුළුවන්. ඒක මහ පුදුම වැඩක්. ඒක අමුතු වටිනාකමක් හැදෙනවා. මේ ලෝකේ කිසි දෙයක වටිනාකමක් හෝ නොවටිනාකමක් කියලා දෙයක් නැහැ. අපිම තමයි මේ වටිනාකම හදන්නේ. එක්කෙනෙක්ගේ වටිනාකම මහ කැලේක පොඩි පැලක් හදාගෙන දිය ඇල්ලක් ළඟ තමන් තනියම බත් මුට්ටියක් හදාගෙන කාල හුදකලාව ජීවත් වෙන එක. අපි දන්න ලෝක මහා පෝසත් මිනිස්සු අවසානයේ එහෙම ජීවත් වෙලා තියෙනවා. තව කෙනෙක්ගේ වටිනාකම තව විදිය. ඒ තමන් මනසට දෙන දේ. දැන් ඔහොම ලෝක වටේම ගිහිල්ලා ආයි ලංකාවට ඇවිල්ලා ජීවත් වෙන අයත් ඉන්නවා. ඔස්ට්‍රේලියාවේ ඉඳලා ටික කලක් මෙහෙ හරියන්නේ නැහැ කියලා එහා පැත්තට යනවා. නිව්සීලන්ත පැත්තට ගිහිල්ලා ඒත් හරියන්නේ නැහැ කියලා එහා පැත්තෙන් කැනඩාව පැත්තට යනවා. ගිහිල්ලා ඇමරිකාව පැත්තටත් ගිහිල්ලා පුළුවන් නම් අරාබි පැත්තෙත් ඉඳලා මේ පැත්තට එනවා. ලෝක බෝලේ වටේ ගිහිල්ලා ලංකාවට ඇවිල්ලා ආයි ඉන්නවා පොඩි දෙයක් කරගෙන. කොතන සිටියත් ගැටලුවක් නෙමෙයි ජීවිතේ අවබෝධ කරගන්නවා නම්. කොතන සිටියත් වරදක් නෙමෙයි ජීවිතේ අවබෝධ කරගන්නවා නම්. ජීවිතේ කියන්නේ මුක්කුමක්ද? ජීවිතේ අරුතක් හොයන්න බැරි එකම කාරණේ තමයි ජීවිතේ කියන්නේ කුමක්ද කියන එක. සමහර අය ඉතින් කියනවා ජීවිතේ දුකයි කියලා. මේ දුක තමන් ඉතින් හදාගත්ත දෙන්නේ. ඔව්, දුක් වේදනා තියෙන තරමටම ඉතින් සැප වේදනාත් තියෙනවා. සැප වේදනා තියෙන තරමටම දුක් වේදනා තියෙනවා. ආදරේ තියෙන තරමටම වෛරය තියෙනවා. වෛරය තියෙන තරමටම ආදරේ තියෙනවා. ඒ නිසා හැමෝම කොච්චර ආදරේද කියලා ඇහුවාම, මෙච්චරයි කියලා කිව්වහම ඒකේ අනිත් පැත්තත් මැනගන්න. සාගරේ වගේ කිව්වොත් එහෙම ඉතින් අනිත් ඒවා සාගරේ වගේම තමයි. ඈ, වෛරයත් එහෙමයි, තරහත් ඒ විදිහටම තියෙනවා. පිළි වේදනා දෙකම විඳින්න පුළුවන්. ඔව්, මනසින් අත්හැරියොත් තමයි සැබෑම කරුණාව, දයාව, මෛත්‍රිය කියන එක තියෙන්නේ. ඉතින් මම මේ තේරුම් ගත්ත දේවල් තමයි මේ මේ මේ පුහුදුන් සමාජයේ මිනිසුන්ගේ ආදරයවල තියෙන මෝඩකම සහ අඥාන බව. මම පෞගේ දවසක තරුණ මහත්මයෙක්ගෙන් ඇහුවා, ඔයාගේ නෝන වෙන කෙනෙක් එක්ක යාළු වෙලා ඉන්නවයි කියලා අහුනොත් එහෙම මොකද ඔයා කරන්නේ කියලා. ඉතින් එයා දීපු උත්තරේ තමයි මරණෝ කිව්වා. ඉතින් මං කිව්වා ඉතින් මේ යකෙක් එක්කනේ අර මිනිස්සයා නිදාගන්නේ කියලා, ළඟින් ඉන්නේ කියලා. ඒ තරම් මේ අනවබෝධයක්, වැරදි දෘෂ්ටියක් එහි තියෙනවා. ඒක තමයි කියන්නේ. ඉතින් මේ ලෝකයේ සැබෑම කරුණාව, දයාව, මෛත්‍රිය තියෙන්නේ බුදුවරු ළඟ, මාර්ගඵලලාභීන් අය ළඟ. ඒගොල්ලෝ ළඟ නැහැනේ ඔහොම දේවල් නේද? අරම කතා නැහැනේ. ඉතින් අපිට හිතා ගන්න බෑ ඉතින් මිනිසුන්ගේ ඔය කියන නිර්මලයි කියලා කියන තැන්වල තියෙන මල කඩ කොන තරම්ද. ඉතින් ඒ නිසා මේ මනස එතෙන්ට හදා ගන්න ඕන. ඈ දැන් දීපල වලට අපි දකිනවා ලංකාවේ සමහරලාට මව්පියන්ට නඩු දාන දරුවෝ අඥානකම. ඊළඟට හොඳට ස්වාමි භාරිවාරවරු ඉඳලා පොඩි වන්දියක් මුදලක් එහෙම නැත්නම් මොනව හරි ගන්න දෙන්න දෙපැත්තේ ඉඳගෙන නඩු කියා ගන්නවා. එතකොට මේ මිනිස්සුන්ගේ ආදරය කරුණාව දයාව කොහිද තිබ්බේ කියන ප්‍රශ්නාර්ථය ඉතාම ප්‍රබලයි. අවබෝධය කොතනද තිබ්බේ? අපි සැබෑ කාරුණික මෛත්‍රී සහගත යහපත් මිනිසුන්ද? ඇත්තටම අපිට අපි හොඳ මිනිස්සු කියලා කියන්න පුළුවන්ද මේ தත්ති තීද්දි? එතකොට තමයි තේරෙන්නේ ඇත්තනේ නැහ අපි මොනතරම් දුර්වලතා තියෙනවද අපි හදාගන්න ඕන නේද කියලා කල්පනා කරන්න හොඳ අවස්ථාවක්. හැමෝම යකෙක් කංගගෙනනේ ඉන්නේ නේද? ඒක නිසා තමයි යකා උස්ස ගන්න එපා, මගේ යකා ඇවුස්සුනා කියලා කියන්නේ ඒකයි. හැම කෙනෙක්ගේම හිත ඇතුලේ යකෙක් ඉන්නවා, යා නැගිටව ගන්න නැතුව නිඳ කරලා නිදි කරලා තියෙනකන් හොඳයි. මාත්‍යටත් යකා නගිනවා, නෝනටත් යකා නගිනවා හිටියාම. ඉතින් ওই යකා නැති වුණාම හරි ෂෝ, නැගිටින්න යකෙක් නැහෙනේ, හිනා වෙලා ඉන්නයි තියෙන්නේ. සිතවිලි කිව්වහම මේ සිතවිලි අතර තියෙනවා මිත්‍යා සහගත දේවල් තියෙනවා, විද්‍යාත්මක දේවල් තියෙනවා. ඒ නිසා ක්‍රියාවේ චේතනාමය ස්වરૂපයේ බුදුහාමුදුරු සම්මා දිට්ඨිය, මිත්‍යා දෘෂ්ටිය, මිත්‍යා සංකල්පය, සම්මා සංකල්පය, එහෙම නැත්නම් කුසල කර්මය, අකුසල කර්මය බවට පත් කරන්නේ මේ තමන්ගේ චේතනා ස්වરૂපය. චේතනා ස්වરૂපය තමයි වැදගත්. චේතනාව යහපත් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. කඩුවක් අරගෙන වුණත් පාරේ දුවගෙන යන්න පුළුවන්. යහපත් චේතනාවෙන් කඩුවක් අරන් දුවන්න පුළුවන්. හැබැයි පොලිසියෙන් අල්ලගන්න ඉඩයි. ඒ වගේ තමන්ගේ චේතනාව තමයි බලපවත්තන්නේ. යහපත් චේතනාවෙන් මේ මිනිස් ඝාතන පවා කරන්න පුළුවන් කියලා මට දවසක් හිතුණා. කොහොමද ඔබ හිතන්නේ යහපත් චේතනාවෙන් මිනිස් ඝාතනයක් කරන්න කොහොමද කියලා? ඔව් මම ඒක දැක්කේ මේ මම ඒක ගැන ගොඩාක් කාලයක් සිතුවා. මම තරුණ කාලේ දැකපු එක්තරා සිනමා පටයකින් දැකපු දෙයක් ඒක. ඒක හරි අරුම පුදුම සිද්ධාන්තයක්. තමන්ගේ යාළුව 3 දෙනෙක් යනවා මහ කැලෑවක ගෝත්‍රික කණ්ඩායමක් අල්ල ගන්නවා. 3 දෙනාම දෙන්නෙක් බේරිලා පලා යනවා. ගිහිල්ලා නමුත් අර එක්කෙනෙක් ගින්නට පාත් කරමින් පුළුස්සා මරා දාන්න ක්‍රියා කරනවා. එතකොට අර බේරිලා ගියපු යාළුව දෙන්න තමන්ගේ යාළුවන්ට උපකාර කරන්නේ කොහොමද කියලා බැලුවාම කරන්නේ ඇත්තෙම තමන්ගේ යාළුවා අර වදබන්ධණයෙන් නිදහස් කරවන්න වෙන ක්‍රමයක් ඇත්තෙම නැති නිසා අර යාළුවට අනිත් යාළුවා ඈත ඉඳලා හිසට වෙඩි තියනවා. දැකනේ? ඈත ඉඳලා හිසට වෙඩි තියනවා අර යාළුවට. මොකද හේතුව? යාළුවා අර ටිකෙන් ටික ගින්නට පාත් කරමින් ඝාතනය වෙනවා දකින්න අකමැති නිසා. එතකොට මම ඒක ගොඩාක් කාලයක් කල්පනා කළා මොනතරම් දෙයක්ද ඒ කරන්න කියලා. ගලන චේතනාව සමහරලාට එකින් හිතට සතුටක් දැනෙන්නේ ඉඩයි යාගේ. මම මගේ යාළුවට උදව්වක් කළා කියලා. එහෙම දේවල් කරන්නේ වේපා. නමුත් අපි යංගිසි ආකාරයකින් කල්පනා කරන්න පුළුවන් දෙයක් ඒක. නමුත් ප්‍රාණඝාතය කිරීම කියලා එකක් නැහැ එතන. එයාගේ අදහස තියෙන අරයා වේදනාවෙන් මුදවීම කියන අදහස විතරයි. දැන් සම්පූර්ණ වෙලා නැහනේ. ඝාතනය කිරීම කියලා එකක් නැහනේ එතන. එතන තියෙන ඝාතනය කිරීම කියන එකක් නෙමෙයි එතන ක්‍රියාත්මක වෙන්නේ මුදවීම. වේදනාවේ මුදවීම කියන එක වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් අපේ චේතන අපි දන්නේ නැහැ එතන. ඒක සිනමා පටයක්නේ නේද? ඉතින් ඒ වගේ චේතනා කර්මය කියන එක මොනතරම් බලපවත්වනවද කියන කාරණේ තමයි මේ පැහැදිලි කරලා දෙන්නේ. ඒක හැබැයි ඔව් වෙන්න පුළුවන්. ඒක තමන්ගේ ඒ කැලේ ගියපු යාළුව තුන් දෙනාගේ හැටියට තමයි වැඩේ. එක එක යාළුව එක එක තීන්දුව తీරන ගන්න පුළුවන්. ඔව්. ඔව් ඒක ඒක අමුතු පැත්තක්. ඒක අමුතු දෙයක් අපි දැකලා තියෙනවා සටන් වලදී හමුදා අතරේම සිද්ධ වෙන දේවල්. ඒව වෙනම පැත්තක්. ඒක ඒගොල්ලන්ගේ මයින්ඩ් එක අමුතු තැනක තියෙන්නේ. අමුතු දේවල් කරනවා ඒගොල්ලෝ සමහරලාට. ඔව් අපි දැකලා තියෙන ඒව දේවල්. ඒවා ඉතින් චේතනාත්මක අනුව තමයි සිද්ධ වෙන්නේ කියන එකයි තියෙන්නේ. චේතනාව බලපාන්නේ ඒකත්. ඉතින් එතන චේතනාව අනුව තමයි බලපාත්තන්නේ. අපි දන්නේ ඒ චේතනාව මොන මොන විදියට ඒ කෙනාට අනුකූලව ඒක හැදෙනවද කියන. නමුත් බොහෝ දෙනෙකුට ඒ පීඩණය තියෙනවා. හමුදා නිලධාරීන්ට උනත් අපි දැකලා තියෙනවා ඒ තමන් කරපු දේවල් වල පීඩණය ඒගොල්ලෝ විඳිනවා. එහෙම දෙයක් වෙන්න පුළුවන් සමහර වෙලට. එයාගේ චේතනා බලය අනුව තමයි අපිට කියන්න බෑ. ඈතින් ඉඳන් මේක මෙන්න මෙහෙමයි කියලා කොටස් කරන්න බෑ. දැන් ඒ පාපය වුණත් වර්ගීකරණය වෙනවනේ. දැන් ආනන්තරීය පාප කර්ම වෙනම හැදෙනවා. නමුත් ඒත් මිනිස්යවමනේ. නමුත් මිනිස්යව වුණාට ඒවා ආනන්තරීය පාප කර්ම බවට පත් වෙනවා. අත්හරින්න බැරි ප්‍රබලය වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. නමුත් දැන් අපි නිවන් දකින්න ඕන නම් මොකද කරන්න ඕන? චේතනාවෙන් නිදහස් වෙන්න ඕන. මොනම චේතනාවක්වත් නැහැ. චේතනාහම් වික්කවේ කම්මං වදාමි කම්ම නිරෝධාය සංවත්තති. කර්මයේ නිදහස් වීම තමයි මේ නිවන් අවබෝධ කරගන්නවයි කියලා කියන්නේ. චේතනාවක් නැහැ. චේතනාවක් නැහැ කියලා කියන්නේ මමත්වයේ මමංකාරයේ නැහැ. චේතනාවක් නැතුව ක්‍රියාත්මක වෙන ස්වභාවයක් විතරයි. ක්‍රියාසිතක් පමණයි තිබෙන්නේ. යමක් කිව්වත් ඒක ඇතුලේ වෛරයක්, ක්‍රෝධයක්, තරහක්, ඊර්ෂ්‍යාවක්, පළිගැනීමක් අවඩක් නැහැ. ප්‍රශංසා කළත් ඒකයි. කෙනෙකුට බැනවැදීමක් වගේ දෙයක් කළත් එච්චරයි. ඔව් චේතනාවෙන් නිදහස් වීම සඳහා අපි අවබෝධය තමයි දියුණු කරගන්නට ඕන. මොනවද හොඳ සිහිය අවශ්‍යයි. අපේ අධ්‍යාත්මික චේතනා ස්වરૂප අඳුන ගන්න ප්‍රඥාව අවශ්‍යයි. ඒවයි ස්වરૂපය තේරුම් කරගන්න ධර්මයෙන් ලබාගත් ප්‍රඥාව තියෙන්න ඕන. සුතමය ඥානේ තියෙන්න ඕන. හොඳට තියෙන්න ඕන. ඊට පස්සේ ඒක තමයි දර්ශන ඥානයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. මේක සාමාන්‍ය අයගේ දහම නෙමෙයි. ඉතින් සාමාන්‍ය අයගේ දහම නම් ඉතින් කාලා බීලා ඇඳලා පැළඳලා සන්තෝෂයෙන් යුතුකම් ඉෂ්ට කරගෙන සාමකාමීව ජීවත් වෙන වැඩපිළිවෙළනේ. මේක සාමාන්‍ය දාර්ශනිකයන්ගේ විෂය පද්ධතියක්. අපි පුළුවන් තරම් මේක සරල කළා මුළු විදියට ලබා දෙන්න උත්සාහ කරනවා. කෙස් වවාගෙන රවුල් වවාගෙන පාත්‍රයේ සිවුරයි විතරක් ළඟ තියාගෙන ගහක් මුල ඉඳන් කල්පනා කරන්න ඕන දේවල්. ඒ දේවල් තමයි අපි මේ පුටුවක මේසෙක ඉඳන් කල්පනා කරන මට්ටමට ගේන්න උත්සාහ කරන්නේ. කාලයක් තිස්සේ ධර්මය අහනකොට අපිට පුළුවන්කම ලැබෙනවා ඒ වචනයකින් වැටහෙන්නේ නැති දෙයක් ධර්මයෙන් වටහා ගන්න හැකියාව ලැබෙනවා. වචනයකින් වැටහෙන්නේ නැති දෙයක් ධර්මයෙන් වටහා ගන්න අවස්ථාවක් ලැබෙනවා. කොහොමද වචනයකින් වැටහෙන්නේ නැති දෙයක් ධර්මයෙන් වටහා ගන්න? දැන් සිංහල භාෂාව අපි දන්න නිසා බොහොම ඉක්මනින් මේ කතා කරන වචනේ මම හිතන්නේ හොඳින් වැටහෙනවනේ. ඒත් මම මේකට භාවිතා කරොත් ඒ බුරුම භාෂාවක් හරි තායි භාෂාවක් හරි එවනම් තේරෙනවනේ මේ වේගෙ බොහොම වේගෙන් සිද්ධ වෙන්නේ. ඔබ ඇතුළත් කරගත්ත සංඥාව අවදි වෙන එකනේ. අපි නොදන්නා වූ භාෂාවකින් සුභ හෝ අසුභ මොන වචනයක් කිව්වත් ඒක අවදි වෙන්නේ. එවනම් මේ වේගයෙන් ක්‍රියාත්මක වෙන්නේ අපේ සංස්කාරක ධර්මයන්. මේ ලෝකයේ තියෙන මනක්කල්පිතයක් කියලා තේරුම් කරගන්න. එතකොට ආගම්, භාෂා, ජාති, වර්ග, කුල, ભેද ඔක්කොම මනක්කල්පිතයක්. මේ කණ්ඩායමට කිව්වොත් ඕගොල්ලන්ගේ අපේ ආගමේ හැටියට මේ දෙයියෝ තමයි ලෝකෙම ඇව්වේ කියලා ඒ දෙයියෝ අදහනවා. තව කට්ටියකට කිව්වොත් ඒ දෙයියොත් නෙමෙයි මේ දෙයියොත් නෙමෙයි තෝ දෙයියෝ තමයි මේක ඇව්වේ කියලා එතකොට තෝ දෙයියෝ කියලා අදහනවා. කාටවත් කියන්න හොඳ නැහැ ලෝකේ සමස්ත මිනිස්සුන්ටම පුංචි පහේ පිස්සුවක් තියෙන්නේ. නමුත් අපි හිතනවා ඒවා හරි ශ්‍රේෂ්ඨයි, හරි ශෝක ආගම දහම වෙලාවට අදහනවා කියලා. මිත්‍යාව, අවිද්‍යාව, මනක්කල්පිතය, පව්. ඒ මිනිස්සු අසරණව ඒව ගැන සංකල්ප යොදාගෙන ජීවත් වෙලා ඉඳලා වයසට ගිහිල්ලා මුකුත් නැතුව මැරෙන්නේ. තමන්ගේ විඥානි තමන් මොකද්ද කියලා අවබෝධ කරගන්න ඕන. ගන්නෙත් අපි අවිද්‍යාව, දෙන්නෙත් අපි අවිද්‍යාව. විද්‍යාවටපත් වුණොත් ගනුදෙනු නැහැ. ඒ කියන්නේ මගේ දේවල් හෝ අනුන්ගේ දේවල් නෑ. මේ ලෝකේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් නම් මගේ දේවල් සහ අනුන්ගේ දේවල් නෑ කියලා මොනතරම් සාමකාමීද? ලෝකේ යුද්ධ හා ප්‍රශ්න ඇති වෙන්නේ අනුන්ගේ දේ මගේ කරගන්න දරන උත්සාහය තුළ. හැම මිනිස්සෙක්ම හරි වෙන්න ගිහිල්ලා තමයි වැරදි ගොඩක් සිද්ධ වෙන්නේ. මාත්‍යය ගෙදර වුණත් හරි වෙන්න ගියොත් එහෙම තව වැරදි ගොඩක් සිද්ධ වෙන්න පුළුවන්. ඔය කවුරුත් කේන්ති ගන්න තමන් හරි වෙන්න, වැරදි වෙන්න නෙමෙයි. නමුත් හරි වෙන්න කේන්ති ගන්න තැන මොකද්ද වෙන්නේ? ස්වභාවිකව වැරදිකාරයෙක් අදෘශ්‍යමාන විදියට නිර්මාණය වෙනවා. අන්න ඒක දකින්න ඕන. හරි වෙන්න යන තැන සිදුවෙන වැරදීම. මම වෙන්න යනකොට මට මාව අහිමි වෙනවා. කිසිවෙක් නොවුනහම මුළු ලෝකෙම තමන්ට ඉන්නවා. කිසිවෙක් නොවි සෑම විටම නැගී සිටින්න. ඒ තලයෙන් ඒ වර්ධනයේ ඒ ඥාන දර්ශනය තව තවත් දීප්තිමත් වුනහම ඒක බුදුවරු රහතන් වහන්සේලාගේ දර්ශන වේදයේ කරාම ගමන් කරනවා. ඊට පස්සේ නිහඬ වෙන්න අවශ්‍ය කරන්නේ ස්වභාවිකවම අපි තුල නිහඬ බවක් හට ගන්නවා. ඒ නිහඬ බව තමයි ශ්‍රේෂ්ඨ. අවබෝධය නිසා හට ගන්න චේතෝ විමුක්තිය. සිතුවිලි තියෙනවා නමුත් චේතනාව නැහැ. ලෝභ ద్వේෂ මෝහ පදනම් වෙච්ච චේතනා බලයක් නැහැ. එවැනි කෙනෙක්ගෙන් අසාධාරණයක් අවැඩක් අනර්ථයක් සිදුවන්නේ නැහැ. මොකද චේතනාව සහ මමත්වයේ මුල් කරගෙන කරන උපාය මාර්ගික භාවයක් එහි නැති නිසා. ලොකු බණක් නොකෙව්වට ඔබට තේරෙනවා ඇති. දැන් අපි ආරම්භයේ සිට මේ දක්වා ආපු වචන ටික ඔබ තුළ යම් නියඬ බවක් ඇති කරලා තියෙනවා කියලා. භෞතිකවාදී ක්‍රමයට වෙච්ච වෙනස්කම් බොහෝම තිබුණාවේ අපි අධ්‍යාත්මික වශයෙන් ධර්මය තේරුම් ගන්න මහන්සි වෙන එක තමයි හොඳ. කොතනක සිටියත් වරදක් නැහැ. මම කියන්නේ ලංකාවේ හිටියනම් හොඳයි කියන්නේ නැහැ. තමන් ඉන්න තැන ලස්සන කරගන්න කොහොම හරි. ඒකයි වැදගත්. සාපේක්ෂිතයිනේ. ඔහෙදි ලැබෙන දේවල් ටික මෙහෙදි නැහැ. මෙහෙදි ලැබෙන දේවල් ටික ඔහෙදි නැහැ. ඉතින් ඒ එක බැලුවාම ගණන් හදලා කොහොමත් එකයි කියලා හෝම ඉන්න එක තමයි හොඳ. තවත් සතුට විදියකට. මේ කොයි දේදී ප්‍රශ්නක්ද ඔව් දුර දේවල් නැති දේවල් තමයි හැමදාම වටින්නේ. අගයක් තියෙන දේවල් වැලිය එකක් තියන ටිකක් දුරස්ත දේවල් වලට තියෙන අගේ වැඩි. දුරින් තියෙන දේ හැමදාම අගේ. ඔව් දැන් අර ඈත ගම්මානෙක ඉන්න අයට වෙල්ලේ ආයවල් මැද ලස්සන ගෙවල් හදාගෙන හිමේ ඉන්නවා. ඔය ඈත ගම්මානවල ගෙවල් ඒගොල්ලන්ට අගේ නෑ. අනේ මේ කුඹුර මැද මේ චුරු චුරුවේ ඉන්නවා ගේ කියා බැන බැන ඉන්නේ. නමුත් මේ කොළඹ හොඳට සම්පත් තියෙන එහෙම නැත්තම් පිටරටක ඉන්න කෙනෙක් එහෙම අර වෙල්ලේ ආය මැද ලස්සන පැලක් හදාගෙන ඉන්නවා දැක්කම එයා හිතන්නේ දිව්‍ය ලෝකයක ඉන්නවා ඇති කියන වගේ කියලා එක. කොහොමදත් සංකල්පය කොතනකවත් නැහැ. පැලෙත් නැහැ, රජමාලිගෙත් නැහැ. අපි දර්ශනෙන් නුවණින් අවදි වෙනවා ඇරෙන්න සැනසෙල්ල නැහැ භෞතික දේවල් මත. අපි අතිවාසයෙන් ක්‍රියායාවේ කුලින්ද පාරේ ප්‍රණාමය අවබෝධය දියුණු කරගන්න ඕන. අපගේ සංඥාවල් අපිට බොරු සංඥාවල් ලැබෙනකොට අපේ ප්‍රඥාවෙන් නෑ නෑ ඒක බොරු කියලා කියන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. දැන් මම කියන தත්වය හැංගීම තදින් නැගලා එනකොට තරහ වගේ නෑ නෑ මොකටද එච්චර මම ඒකට තරහ ගන්නෙ? ඒක එච්චර වටින දෙයක් නෙවෙයිනේ නේද? දැන් අපි දැකලා තියෙන සමහරලාට රුපියල්ට දෙකටත් රණ්ඩු වෙනවා බස් එකේ සමහරවද. ඉතින් මට නම් හිතෙන්නේ ඇයි අපි එහෙම දේවල් කරන්නේ? දැන් බොරුවක් කළත් ඒත් කමක් නැහැ, වංචාවක් කළත් ඒත් කමක් නැහැ කියලා සමහරලාට. ඉතින් ඒකේ වටිනාකම අත්හරින්නෝ. දැන් ওই රණ්ඩු සරුවල් එහෙම ඇති වෙච්ච තැන්වලදී මම ඉක්මනින් අහන ප්‍රශ්නේ තමයි වටිනාකම කීයද කියලා. රණ්ඩුවක් ඇති වෙච්ච තැනකදී මම අහන ප්‍රශ්නේ තමයි වටිනාකම. පෞගේ දවසක එහෙම එකක් ආවා. අයියද කොයිද මල්ලිට ගිහිල්ලා කොහොම හරි මන්නකින් හරි මොකින් හරි ගහලා මං අහුවා වටිනාකම කීයද කියලා. ඊට පස්සේ කිව්වා මේ තාත්තා කිව්වා හැමදෙරේ 50000යි කිව්වා. මං අහුවා මොකද කියලා. සල්ලි ටිකක් පොලියට අරගෙන සල්ලි විතරක් දීලා පොලිය දුන්නේ නැතුව. එතකොට මේ පොලිය ඉතින් 10000ක් වගේ වෙන්නේ ඉතින්. නමුත් ඒ ඔක්කොම 50000ක් විතර කියමුකෝ. ඉතින් ඔන්න ප්‍රශ්නේ වටිනාකම. ඉතින් ඒ වගේ සමහර වටිනාකම් වලින් ඕවා වහලා දාන්න පුළුවන් දේවල් අර මනුෂ්‍යත්වය පල්ලෙහාට දානවා සමහර මුදල් වටිනාකම් වලට වැඩි. අඥානයි. දැන් එක ආත්මයේ දවසක් කිව්වා එක්කෙනෙක්ගේ කොරියාවේ ගිහිල්ලා අතක් නැති වුණා කියලා මැෂින් එකකට අහුවෙලා. ඊට පස්සේ එයා කිව්වා මේ අතක් නැති වුණාම මොකද අනේ 75,000ක් හම්බුණා කියලා. එයා කියනවා අතක් නැති වුණත් මොකද 175,000ක් හම්බ වෙනවා නං කියලා. ඉතින් කොච්චර දුර්වලයිද නේ? මොනතරම් අඥානද කියලා හිතෙනවා මේ වගේ කතාවන් අපිට අහන්න ලැබුණාම. ඉතින් ජීවිතේ සමහර වෙලාවට ඕවෙන් තක්සේරු කරගෙන ගණන් හදාගෙන යන මිනිස්සුන්ගේ බුද්ධිය හරීම පටුයි. සමහරලාට ලෝකේ එතන තමයි තියෙන්නේ. ඒක හරි දුර්වල තැනක්. ඒක මිනිස්සුන්ව භෞතික මුදල් වලින් ගණන් හදන එක. මේ අධ්‍යාත්මික දර්ශනයෙන් ඥාණයෙන් ගුණයෙන් මිනිස්සු මොන තරම් වැඩිලා ඉන්නවද නැද්ද කියන එකයි බලන්න ඕනේ. තමන්ගේ නුවණ අවදි වුණාම ගොඩාක් ප්‍රශ්නවලට ප්‍රශ්න මතුවෙලා උඩට එනකොටම තමන්ගේ බුද්ධියෙන් උත්තරේ හම්බ වෙලා ධර්ම ශ්‍රවණයට යොමු වෙන්න. එතකොට ඔය ගොඩාක් දේවල් වලට විසඳුම් හම්බ වෙනවා. අනිත් එක ඔය රටකට ආපු නිසා තමයි බණ ධර්ම අහන්න පෙළඹුණේ. ලංකාවේ හිටියනම් බණ අහන්නේ කීයකටවත් අහන්නේ. ධර්මයේ අගේ වටිනාකම ටිකක් ගැඹුරෙන් හිතන්න ඕන ජීවිතය පිළිබඳව කියලා හිතෙන්න ඔය රටකට ගියාම. දැන් අපේ මේ උපුල් මහත්තයත් එහෙමයි නේද? ලංකාවේදී මාව හම්බ වෙන්න බැරි වුණා. මෙන්න ඕස්ට්‍රේලියාවට ආවම තමයි ඇවිල්ලා එයත් ලොකු දුරක් ගෙවාගෙන පාර හොයාගන්න බොහොම අමාරුවෙන් කරකිලා හම්බ වුණේ. ඉතින් ඒ වගේ තමයි ලංකාවේදී මොකද්දෝ දෝෂයක් තියෙනවා. අර අම්මා ඉන්නකන් අම්මාගේ අගේ දැනෙන්නේ නැහැ කියන වගේ සමහර අයට ධර්මය මේ තියෙනකොට ඒකේ අගේ දැනෙන්නේ නැහැ වගේ. ඒකයි. ඒ නිසා ඔහෙදි ධර්මයේ අගයක් දැනලා තියෙනවා. ඒකෙන් ප්‍රයෝජනෙ ගන්න. නිරන්තරයෙන්ම සද්ධර්මය අහන්න. එවිට අපේ ඥානෙ වැඩෙනවයි කියලා ඔබට තේරෙයි මේ වචන ටික අහද්දි. යම් රිද්මයානුකූලව වැඩෙනවයි කියලා තේරෙයි. අගුණ දුර්වලකම් දුරු වෙනවයි කියලා තේරෙයි. යාපත් ගුණ ධර්මයක් අපි තුල වර්ධනය වෙනවයි කියලා තමන්ටම තේරෙයි ස්වභාවිකව. අවුරුදු මේ ලංකාවයි ඔස්ට්‍රේලියාවයි ගත්තම දැන් අපි ලංකාවේ අවුරුදු 25ක් විතර ඉඳලා මේට ඇවිල්ලා තව මාස 5ක් වගේ මේ කවුරු ටිකට් ගොඩක් දෙන්නේ. දැන් මේ අපි මේ ඉඳපු කාලෙට ගහගත්ත කෙනෙක් මරණය අතහරන්නේ දවසක නිවුස් එකක් ලැබුවා. කවුරු හරි මරලා අම්මලාට ගහගෙන සහෝදරයෝ ගහගෙන ලොකු දේවල් තියෙනවා. ඉතින් මේ හැමදේම සමගාමී දැන් ලොකු රටක් වුණා. හැමදේම සමගාමී වල ගොඩක් දැන් ඔව් ඔව් ඔව් ලංකාවේ බුද්ධාගම නෑ පුතා. ලංකාවේ බුද්ධාගම ඉතාම සුළු පිරිසයි දන්නේ. 5% to 10% පමණයි. බෞද්ධයන්ගෙනුත් 10% වගේ සුළු ප්‍රමාණයක් තමයි බුදුදහම කියන එක දන්නේ. අනිත් කිසි කෙනෙක් බුදුදහම කියන එක දන්නේ නෑ. අපි කිව්වට බෞද්ධ රට කියලා කිව්වට දන්නේ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. අනිත් එක අර අධ්‍යාත්මික සංවර්ධනයක් විශිෂ්ට චින්තනයක් යම් පාරම්පරික අවබෝධයකින් සංවර්ධනය වෙන්න ඕන. ඒ සංවර්ධනය වීම කියන එක තාම ඇති වෙලා නැහැ. ඒක පාසලින් තාම දහම් පාසලින් තාම ගොඩ නැගිලා නැහැ. තාම බේසික් එක විතරයි. නිකන් පන්සිල් රකින්න උත්සාහ කරන වගේ දෙයක් නේ තියෙන්නේ නේද? අනිත් එක ඒ தත්ත්වේ තියෙන තාම අපි ප්‍රබුද්ධ වෙලා නැහැ. තාමත් අර දියුණු වෙමින් පවතින රටක් නේ. ඒ කියන්නේ හැම පැත්තෙම බුද්ධිමය උගත්කම් පැත්තෙන් ඒ වගේම චින්තනයෙන් පවා ඒ අඩුපාඩුව තියෙනවා රටේ. ඒ වගේම බුද්ධාගමෙන් නිවැරදි දර්ශනය තාම එළියට ඇවිල්ලා නැහැ. බොහෝ දෙනෙකුට අහන්න බුද්ධාගම පිළිබඳව ඇති කරගත්ත වැරදි අවබෝධයක් සහ දර්ශනයක් තමයි බොහෝ දෙනෙකුට තියෙන්නේ. ඒ නිසා බොහෝ දෙනෙකුට තමන්ගේ ජීවිත ආලෝකමත් කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම හම්බුනේ දැන් මේ රටේ දන්නේ මම දන්නේ හරිද කියලා මට දැනෙන දේ තමයි මම අහන්නේ ආවතුන්ගේ. දැන් මේ රටේ දැන් අම්මා තාත්තා වුණත් අර ලංකාවේ වගේ ලොකු බැඳීමක් නැහැ. ඒයාල ඒ ඉන්නවා ඒ නිකන් නමට වගේ. දරුවොත් එහෙමයි. දරුවොත් තමන් يعني ටිකක් ලොකු වෙනකොට වෙන් වෙලා යනවා. වයසට යනකොට මොකද මැරෙන මේ කියන්නේ මැරෙන්න තමන්ගේ මරණ කටයුතු කරන්න මුදල් වෙන් කරලා ඒ කාටවත් කරදරයක් නොවී බොහොම නිදහස්සේ යනවා. මට හිතෙන ලංකාවට සම්බන්ධව මෙහි අත්හැරීම කියන එක වැඩිපුර තියෙනවා කියන එක. ඒ කියන්නේ කිසිම දේ අල්ලගෙන නැහැ මේ සරලව ඉන්නවා. ඔව් මම හිතනවා මේ ආගමික ලේබලයක් යටතේ නොහිටියට හොඳ දාර්ශනික පොතපත, මනෝවිද්‍යාත්මක පොතපත, ගවේෂණාත්මක ලෝකේ දිහා සහ ජීවිතේ දිහා බැලීම වගේ දේවල් තියෙනවා. කලකිරීම වගේ කියන දෙයක් නෙමෙයි විද්‍යාත්මක යථාර්ථය කියන එක යම් ප්‍රමාණයක් හොයලා තියෙනවා. අනිත් එක තමයි ඒගොල්ලන්ගේ ඥානමය පරම්පරාවෙන් නැතිවෙච්ච යම්කිසි වටපිටාවක් තමයි තියෙන්නේ. ඉතින් ඒ භෞතිකවාදී දේ තුළ යම් හොඳක් හෝ නරකක් කියන දෙකම තියෙන්න පුළුවන්. ඒකත් තමන් හිතන විදිය තමයි. ඒකත් තමන් සිතන විදිය තමයි. ඒක දැනෙන්න අපිට මතකයි බුදුහාමුදුරුවෝ කාලේ ඉඳලා නිවන ගැන මේ කියපු හැටි. එහෙම හරි අපේ මේ අත්තියට ගෙදර ගිහිල්ලා හිතත් ඒ කියන්නේ මෙතන පස්සේ බුද්ධිමේ හිතලා ඥානෙ ගෙදර හොයන්න අපේ හාමුදුරනේ මේ කම්කීසි පාර. ඔව් ඒ පාර මම කියනවට වැඩිය හොඳයි. අපේ උපුල් මහත්තයා ආපු පාර කිව්වනම් ඒ පාර ඒගොල්ලොත් අනුගමනය කරයි. ඉස්සල්ලම කොහොමද බණ මුණ ගැහුණා නේද? ධර්මයේ මුණ ගැහුණා කොයි බාරි සර්ච් කරද්දි. ලංකාවේ පිටවලා ගිහිල්ලා කරපු කල්පනාකාර තීන කලතුරු වලින් විදිලා පිටවෙන රස්සාවට එනකොට මට තේරුණා අපි මේ මොනවා හරි දෙයක් අපි හොයාගෙන ආවද මේ හොයපු දේ තුළ මේ මම හොයන දේ නෙවෙයි කියලා තියෙන්නේ. සැපක් හොයාගෙන ආවා අද වෙනකන් ආපු ගමන ඒ තේරුම තමයි ඉරිගෝ පස්සේ දුවනවා සැපක් කියන වාගත්ත. හැබැයි වාගත්ත සැපක් නෑ. අන්තු මාත්‍රයක සැපක් විදිහට මහා දුක්ඛන්දාව පින්ද විදිමින් යනවා සැපට. ඉතින් ඊට පස්සේ ඒ ගමනදි මට හිතුණා මේ කොරෝනාවේ අඩුවක් තියෙනවා මට මේකේ හිතන්න ඕනේ. කියන්නේ මට හරියට කේටි ගියා දැනටත් පොඩ්ඩක් කනවා ගත්තේ නෑ. ඒක සාපේක්ෂව බලනකොට හොඳ නිවීමක ඉන්නවා. ඒ වහන්සේ කිසිත් ඒ ධර්මයක් එක්කේ ඉන්න නිසා. ඉතින් ඊට පස්සේ මට හිතුණා මේක හොයන්න ඕනේ කියලා. ඊට පස්සේ එහම ධර්මය හොයනකොට මේම ඉස්සලාම හඳුනා කිවත්තුල ජානන්ද හඳුනාගන්න ඊට මටිනා මට මෙතනින් එකකට ගන්න ඕනේ කියලා. ඊට පස්සේ වහරක සැකවුණු බුදුදාම යාලේ ඉඳලා කියනවා මොකද ඒතුන් දවම පටිච්ච සමුප්පාදයේ කියනපත් නොදැන හිටපු මම ඒක ටිකෙන් ටික බර අහගෙන යනකොට ගත්ත. ඊට පස්සේ මම Facebook එකේ සරත් කොහෙලවත් එකේ රහත්තේ සෑගල්ල දෙපුවා ආමුදුරුවන්ගේ බර නිවන් පොකට යන ලිපිනේ කියලා. අන්න අන්නේ ලිපිනේ වාගේ තමයි මම තාම යන්නේ අපි ආවදුවේ. එදා තමයි මම උපවාසයලා මෙතන මට නතර වෙනවා කියලා. එතනින් ඒ දැනෙන මේ හැම ස්ටේජ් එකකින්ම හැම අවස්ථාවකම මනස නිවෙනවා. නිවි නිවි යනවා කොහේ අර ආමුදුරු කියනවා වගේ එක නූලක් කොහේ අර රැඳිලා තියෙන එක එතනින් තාම බැලන්ස් එකක් තියෙනවා. ඉතින් ඒකත් මේ යන විදිහටම මම කියන්නේ ඔයාලත් එහෙම තමයි. මම මුකුත් දැනගෙන ඉඳලා මේ ධර්මයේ තුළ ඉන්නවද දවසක් කාලා හිත මේක අතහැරියොත් එහෙම ඒ තුළින් අපේ ප්‍රතිපදයක් ලබන්න බෑ. මේක ක්‍රමක්‍රමයෙන් යන්න ඕන දෙයක්. ඉතින් ඒක නිතරම අහලා අහත්‍යහත් තමයි තේරෙන්නේ. තරහා එනකොට අපිටම ලැජ්ජ වෙනවා. මේ ටික වෙලාවකින් විනාඩි 5කින් හරි ආපහු මේ හේම දෙයක් රෝල ගන්න ඉන්නකොට ඉතින් අර දවස් ගණන් අර කලින් ගේම් පුර අවුරුදු ගණන් ගණන් කොහොමද එකක් එනිසා ඉතින් ජීවිතේ සහනශීලී කරගන්න ඕන නම් ධර්ම ශ්‍රවණය කරන්නට කියන කාරණේ විශේෂයි. මොකද මට එකපාරටම මේ අයගේ දෑතින් සිගින්තු කොට පහක් තිබ්බෝ. හාමුදුරනේ බර වැඩි මගේ අපේ කොන්ද ගඩන්නද අදන්නේ කියලා අයන්න බුලවා නේද? ඉතින් ආන්ද සිගින්තු කොටයක් වගේ තිබුණ නම් ඔය එක එක පහ පස්සරේකට ගෙනියන්න පුළුවන් කියයි. ආන්න ඒ වගේ මේ ධර්මයේ හරි ගම්භීරයි. ඒ ධර්මයේ ඒ ලබා ගන්න ඒ ඉලක්කය ලබා ගන්න ටික ටික සංවර්ධනය ටික ටික පුහුණුව එන්න ඕන. එක දවසකින් මේ ඔලිම්පික් ක්‍රීඩකයෙක් නිර්මාණය කරන්න බෑ. මට එහෙම කිව්වොත් එහෙම මට ඔබ එහෙම දුවවන්න පුළුවන් දිවොත් එහෙම ඒක වෙන ප්‍රතිඵලයක් තමයි ඊට පස්සේ ලැබෙන්නේ නේද? ඒ නිසා ඒ හානියක් නොවී තමාතුල පරිවර්තනය වෙන්න අනිවාර්යයෙන්ම ධර්මයත් එක්ක ඒ මුසුවේදී ඒ සංවර්ධනය වෙයි කියන කාරණේ තමයි අපිට කියන්න තියෙන්නේ. අනිත් එක අපිට තමන්ට ඕන නම් ඉතින් ධර්මම කියන්න නැත්නම් ඉතින් නිකන් ඉන්නත් අයිතියක් තමන්ට තියෙනවනේ. තාණ්ඩ පාඩුවේ ඉන්න අයිතියකුත් තියෙනවා. ඒක දැන් අපිටත් තිබුණ පොඩි කාලයක් එක්තරා කාලයක් තිබ්බා. හාමුදුරුව වෙනකොට හැංගින කාලයකුත් තිබ්බා අපි. ඒක තිබුණා. එහෙම කාලයක් තිබිලා පසු කාලිනව තමයි අපි තේරුම් ගන්න මේ මේක නෙමෙයි ජීවිතය කියන්නේ. ජීවිතය කියන එක වෙනම හොයාගන්න ඕන කියන එක. දැන් අපි සන්තෝෂ වෙනවා අපි තරුණ කාලේදීම අපිට එහෙම අදහස් පහළ වීම ගැන. සංසාරයේ පුරුද්දකුත් එක්ක පින්මහිමේකුත් එක්ක ඇත්තේ අධ්‍යාත්මික සහනය කියන එක හොඳට ඇති වෙනකොට අනිත් සියල්ලම හොඳ වෙනවා. සම්මා දිට්ඨිය පුතේ පහළ වෙන්නකෝ. මම තේරුණේ නැහැ ප්‍රශ්නේ අහුවේ කවුද කියලා. හරි. සම්මා දිට්ඨිය කියන එක පහළ කරගන්න නම් පුතේ පළවෙනිම තියෙන අර සංයෝජන තුනක් බිඳින්න ඕන. ඒ තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මෙන්න මේ සංයෝජන තුන බිඳ දමන්නම ඕන සම්මා දිට්ඨිය පහළ වෙන්න. එහෙම නැතුව ඉතින් අපිට කියන්න පුළුවන් යහපත් දෙකීම සම්මා දිට්ඨියයි කියලා. ඈ දස කුසල්, දස අකුසල් එහෙම නම් කරන්න පුළුවන්. නමුත් ඊට වඩා යථාර්ථවාදීව ප්‍රත්‍යක්ෂව අපි දකින විදිය තමයි ඒ නිවරණ සංයෝජන තුනක් දුරු කිරීමෙන් ලබන සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන වචනේ තේරුම අපි හරියට වටහා ගන්න ඕනේ. දැන් සම්මා දිට්ඨිය තුල දෘෂ්ටි මොකවත් නැහනේ. සම්මා දිට්ඨිය කියලා කියන්නේ තවත් දෘෂ්ටියක් නොවේ. ඒක හොඳට තේරුම් ගන්න. සම්මා දිට්ඨිය යනු තවත් දෘෂ්ටියක් නොවේ. දෘෂ්ටි යනු කවරක්ද කියලා තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලම. මොකද්ද දෘෂ්ටි කියලා කියන්නේ? බලන්න මට කියන්න දන්න ප්‍රමාණය ඉගෙන ගත්ත විදිය දෘෂ්ටිය කියන්නේ මොකද්ද? දැන් අපි සිංහල කියලා ගත්තාම අපි සිංහලද? හා සිංහල නම් ඒක තමයි කියන්නේ. ඒකත් දෘෂ්ටිය. අපි මුස්ලිම් අපි දෘෂ්ටිය. ඈ අපි කතෝලික ඒ දෘෂ්ටිය. අපි බෞද්ධ ඒ දෘෂ්ටිය. සම්මා දිට්ඨියේ වෙනද මේ ධර්මනේ මේ බෞද්ධ කියන දෘෂ්ටියක්වත් නැහැ. බෞද්ධ කියලා එකක්වත් නැහැ. ඈ මේ මම මේ අන් කෙනා ඒ දෘෂ්ටිය. අපිට අයිති නැති ලෝකේ අපි අඩදාලා බෙදාගෙන කලත් ජීවත් වෙනවා. අපිට අයිති නැති ලෝකේ අපි මුල් ගල දා තියාගෙන අඩ තියාගෙන ඒවයි අයිතිවාසිකම් කියාගෙන ජීවත් වෙනවා. සම්මා දිට්ඨිය කියලා කියන්නේ මෙන්න මේ යථාර්ථය යථ අවබෝධයෙන්ම තේරුම් අරගෙන දෘෂ්ටිගත නොවි නිදහසින් ස්වභාවිකව පෙනෙන දේ පෙනෙන ආකාරයට පෙනෙන්නට ඉඩ හැරලා ඒ අතර කිසිවෙක් නොවි ඒ තත්ත්වාකාරයේ Tamanට වැටහෙන ගුණය ඒ සම්මා දිට්ඨියම පදනම් වෙලා තමයි සම්මා සතිය කරාම ගමන් කරන්නේ. එහෙම නැතුව වෙනසක් ඇති වෙන්නේ නැහැ. දැන් මම ඔයගොල්ලන්ට පොඩි විග්‍රහයක් කරන්න මේ කොලයක් ගන්න. පේනවද මේක? පේනවනේ. ඔව්. ඔව්. ඉතින් මේකේ මේ කොටස් දෙකක් මම වෙන් කරලා තියෙනවා. මේක තමයි එක පැත්තක්. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි කියන හේතිය. මේ ටික සාමාන්‍යයෙන් ඔබ ළඟ තියෙනවා. මෙන්න මේ මේ සම්මා කියන ටික අයින් කරන්. මේ ටික ඔබ ළඟ නැද්ද? මේ ටික තියෙනවා. මේ අටම තියෙනවා. සමාධියකුත් තියෙනවා ඔබ ළඟ. සතියකුත් තියෙනවා ඔබ ළඟ. නේද? මේ ඔක්කොම තියෙනවා. හැබැයි ඔබ තුල මේවා පරිවර්තනය වෙන්න ඕන මෙන්න මේ සම්මා කියන ගුණයට. සම්මා පනහිතං චිත්තං. මේ සම්මා කියන ගුණයට හිත පිහිටවා ගන්නයි ඕන. මොනවද? දෘෂ්ටි නැති වෙන්න ඕන. දෘෂ්ටි නැත්තම් සම්මා. ඒ විතර තමයි විශ්ව ඥානය, ලෝකෝත්තර ඥානය, තථාගත ධර්මයේ කියන එක පවතින්නේ. ඈ සංකල්ප තියෙනවා. සංකල්ප ඔක්කොම අයින් වෙන්න ඕන. සම්මා කියන ගුණයට එනවා. විශ්ව සංකල්පයක් කියලා කියන්න බෑ. එතකොට සංකල්ප කියන එකෙන් දුර වෙලා සම්මා. වචන සංස්කාරයක්, වචී සංස්කාරයක්. සම්මා කියන ගුණයට එන්න ඕන. ආජීව, ඒ ආජීවය ඒව ජාතික ස්වභාවය, තමන්ගේ ජීවිතය, ජීවන රටාව සම්මා. වායාම උත්සාහ කරනවා. ඊට පස්සේ උත්සාහය. ඇයි අපි උත්සාහ කරන්නේ ජීවිතේ? ඔව්, හොයනවා හොයනවා. කවුද හොයන්නේ? මම විසින්. තව මම විසින් මොනවද හොයන්නේ? මම විසින් ඔව් තවක් දෙයක් යමක් සොයනවා. උත්සාහය තියෙන එතන. එතකොට මේ උත්සාහය, උත්සාහයන් සියල්ල සමණයටපත් වෙනවා. මේ ලෝකයේ සංස්කාරක ලෝකේ හඹා යන්නේ නැත්තම් මේ සතිය. දැන් සිහිය ඔබට තියෙනව නේද? සිහිය නැති වුණොත් මොකද වෙන්නේ? ඕ කොච්චර ශෝක්ද. සිහිය නැති වුණොත් එහෙම හරිම ශෝක්. ජීවිතය ලස්සනයි. සිහිය තමයි ඔබට නොයෙකුත් වේදනා, පීඩා, වැරදි මතක, හරි මතක ඔක්කොම ගෙනල්ලා ඔබ කම්පන ප්‍රකම්පන වලට ගෙනල්ලා දාන්නේ මේ සිහිය. සිහිය නැත්තම් හරිම ශෝක්. සිහිය නැති ජීවිතේ හරිම ශෝක්. ටිකක් හිතන්න වේ මොකද්ද මේ සිහිය නැති ජීවිතේ කියන්නේ කියලා නේද? සමාධිය යම් යම් දේවල් වලට සමවදිනව, දුකට සමවදිනවා, වේදනාවට සමවදිනවා, ඒ වගේම ඒකාග්‍රතාවයටත් සමවදිනවා. කිසිම සමාධියක් නැත්තම්, කිසිම සමාධියක් ලෝකේ නැත්තම් අන්න එයාට තමයි නියම සමාධිය ලෝකේ තියෙන්නේ. සංස්කාරකයක් අල්ලගත්ත සමාධියක් නෙමෙයි මේක. විශ්වීය මුසුවක්. විශ්වයට එකතු වීමක්, ස්වභාව ධර්මයට එකතු වීමක්, ලෝකෝත්තරත්වයට එකතු වීමක්. මේ තියෙන ලෝකය, මේ තියෙන ලෝකෝත්තරත්වය. විශ්වීය පුජ්‍යලය සහ ලෝකීය පුජ්‍යලය, මනක්කල්පිත පුජ්‍යලය සහ සම්‍යක් දර්ශනයෙන් යුක්ත සම්මාදිට්ඨික පුජ්‍යලය. මේ එකක් වැඩෙනකොට ඒ ඒ එකට සාපේක්ෂිතව මේ මේ අටම වැඩෙනවා. එකක් දුර්වල වෙනකොට ඒ දුර්වල වෙන තරමටම සාපේක්ෂිතව මේ අටම ඒ පුජ්‍යල ළඟ වැඩ කරනවා. බුදුරජාණන් වහන්සේගේ දර්ශනය පුතේ මේ ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් වලින් නෙමෙයි ලෝකය ලබා ගන්න. මෙන්න මේ උඩ තියෙන මේ සිරස්පත බලන්න. මෙන්න මේ සිරස්පතෙන් තමයි මේ දර්ශනය නිකුත් වෙන්නේ. ඒකට කියන්නේ ලෝකෝත්තර ඇස. සම්‍යක් ඇස. එතකොට අපි ඉන්ද්‍රියන් වලින් බලපු කාලය පහු කළා. ඉන්ද්‍රිය ඥානය නැතුව ලෝකෝත්තර ඥානයෙන් බලනවායි කියන එක තමයි මේ අදහස් වෙන්නේ. මේ තමයි නිර්වාණ ලක්ෂණය සංකේතය. ඉස්සර පිළිමවල හැම එකම තිබුණා, දැන් පිළිමවල නැහැ. ඒක හරි වැදගත්. මේක ලෞකික ක්‍රමයට හෝ බලාගෙන බලාගෙන ගිහිල්ලා යම් කිසි දවසක තේරෙනවා මේ ලෞකික ක්‍රමය මේ වේදනාකාරී කියලා. එහෙම තේරුණාම එයාට තේරෙනවා විශේෂ ක්‍රමයකට අපි බලන්න ඕනේ කියලා. එහෙනම් මේකත් ඔයත් දැකලා ඇති ඔය භාවනා මධ්‍යස්ථානවල හැම තැනම තියෙනවා නේද? දැන් මේක සඳහන් වෙන්නේ මේකයි. ඇස් ඇත්තේ නමුත් අන්ධේකු මෙන්ද. මේ රහතන් වහන්සේගේ ලක්ෂණය ඉන්ද්‍රියන් පරිහරණය නොකරන ගුණය. කන් ඇත්තේ නමුත් බිහිරෙකු මෙන්ද. ඒ කියන්නේ ඒත් ඉන්ද්‍රියන් භාවිතා නොකරන ස්වභාවය. නුවණ ඇත්තේ නමුත් මෝඩයෙකු මෙන්ද. ඒත් අර තමන් අර ඉන්ද්‍රිය ඥානය කියන එක නුවණ කියලා අරගෙන තියෙන්නේ. ඒ ඥානය වැඩක් නැහැ කියලා, ඒක නිකන් දුර්වල එකක් කියලා ඒක අත්හැරලා දාලා තියෙන්නේ. බල ඇත්තේ නමුත් දුබලයෙකු මෙන්ද. ඉතින් මේ රහතන් වහන්සේලාගේ ගුණය මේකයි. අරසන අවබෝධය මේකයි. මේ ලෝකීය දේ නොවටිනා දෙයක් හැටියට දැකලා ඊට වැඩි දර්ශනයක් දකින්න නිසා රූප ශබ්ද ආදී අරමුණු හමුවේ කිසිවක නොඇලී නොගැටී සිටිය යුතුයි. මහා කච්ඡායන තේරෝ. ඒවා හමුවේ අර නිලුම් පතට වැටෙන දිය බිඳු වාගේ ලිස්සල යනවා. මේ කිසි වෙලාවක රැඳෙන්නේ නැහැ මේ ධර්මයේ හරියට අපි අවබෝධ කරගත්තොත්. අවබෝධ කරන්න තියෙන්නේ ඇත්තෙම අතහරින්න දෙයක් නැහැ. අල්ලගෙන නැතුව ඉන්න ඕන නම් ඇති. ඒක හොඳට තේරුම් ගන්න. අතහරින්න එපා මොකවත්ම. ඕනේ නැහැ අල්ලගෙන නැතුව ඉන්නකෝ ඒ ඇති. ඈ අතහරින්න අවශ්‍ය නැහැ කිසිවක්. අල්ලගන්න නැතුව ඉන්න. ඒක නුවණට ගන්න ටිකක් ගැඹුරු කාරණයක්. දැන් මම ඕක පොඩි සරල උදාහරණයකුත් එක්ක කියලා දෙන්නම්. දැන් මේ රිමෝට් එක මේ බලන්න, මේ මම අල්ලගෙන ඉන්නවා. අතහරින්න ඕනේ නැහැ මම. මේක අතහරින්නේ නැහැ. මේක අල්ලගන්න ස්වභාවයෙන් මම වළකිනවා විතරයි. ඒක මම මෙහෙම අල්ලගෙන ඉන්නේ. මම අල්ල ගන්නවායි කියන ස්වභාවය අත්හරිනවා විතරයි මම කරන්නේ. අතහරිනවායි කියලා එක කරන්නේ නැහැ. මම කරන්නේ අල්ල ගන්නවායි කියන එකෙන් වළකින එක විතරයි. මොකද උනේ? ඉබේ අතහැරෙනවා. ඌමනාවෙන් අතහරින්න ඕනේ නැහැ. ඌමනාවෙන් කරන්න තියෙන දේ තමයි අල්ල ගැනීම, වළකින ඉබේ අතහැරීම කියන එක සිද්ධ වෙයි. දැන් ඔය වගේ පැති ගැන අහලා නැතුව ඇති මීට කලින් නේද? ඉතින් අන්න ඒ වගේ කරුණු කාරණා පිළිබඳව විශේෂයෙන් ගැඹුරින් සම්මර්ෂණය කළ යුතුයි, නොනින් ඇසිය යුතුයි. අතහැරීම කිසිවක් කළ යුතු නැත. අල්ලා ගැනීම පමණක් නැලක්වාම හොඳටම ඇති ප්‍රමාණවත්. එහෙමත් නැත්නම් ඊටත් වඩා පොඩ්ඩක් ඉහළට ගිහිල්ලා යමක් කියන්නම්. ඔබ අල්ලා ගැනීමයි අතහැරීමයි දෙකම අත්හරින්න. ඔන්න ඒකයි මම කිව්වේ සිමින්තු කොට පහක් තිබ්බා වගේ දැනේ කියලා ලොකු වචන කියන්න ගියාම අල්ලා ගැනීම අතහැරීමයි ඔබ දෙකම අත්හරින්න සියල්ල එතකොට සිද්ධ වෙලා තියෙන්නේ. ටිකක් ඔළුවට බර වැඩි ඇති. වර්තමානයේ තුල සතුටින් ක්‍රියා කරන්නට පුළුවන්, ස්වභාවිකව ගලා යන්නට පුළුවන්, සුළඟක්සේ හමා යන්නට පුළුවන්. සංඥාව තියන්න කොහෙවත් තැනක් නැහැ. වර්තමානයේ ක්‍රියාවෙහි යෙදෙන්න විතරයි තියෙන්නේ, හොයන්න තැනක් නැහැ. මේ ලෝකේ ආරම්භයත් අවසානයත් තියෙන්නේ දෙතනක නෙමෙයි, ස්ථාන දෙකක නෙමෙයි තියෙන්නේ, එකම තැන. ලෝකේ ආරම්භයත් අවසානයත් දෙකම තියෙන්නේ එකම තැන නะ. දුවන්න කොහෙවත්ම නැහැනේ. ලෝක හැම දෙයක්ම චක්‍රානුකූලව ගමන් කරන්නේ. දැන් අපේ පෘථිවි බෝලේ දැක්කත් ඒකත් චක්‍රයක්. ඒකේ ගමනක් චක්‍රයක්. ඔක්කොම චක්‍රයක්. හැරෙන්න ඉඩ හරින්න ඕන. තමන් මේ ඌමනාවෙන් අල්ලගෙන ඉන්නේ ස්වභාවයට ඉඩ දෙන්න ඉඩ දෙන්න ස්වභාවිකවම අපේ තුල තියෙන දේවල් අත්හැරෙනවා. මේ හිතේ තියෙන වේදනාකාරී ස්වභාවය එළියට අත්හැරෙන්න හදනකොට අපි ඒකට ඉඩ දෙන්න ඕන. සතුට විතරක් නෙමෙයි මගේ කියලා අල්ලගන්නවා මේ පුහුදුන් කමත් එක්ක දුකක්. දුකත් විතර දැනුණාම දුකත් අතාරින්න ඇල්ල ගන්නවා නේද? සමහර අය කැමතිත් වෙන්නේ විඳින්න විරහ වේදන. තේ අඩුම තරමේ සතුට අල්ලගත්තත් කමක් නැද්ද? දුකවත් අත්හරිනවනะ. දුකත් අත්හරින්නේ දුකත් මේ මගේ දුක. ඒක වෙන කෙනෙකුට දෙන්න බෑ. ඒක මම්ම විඳිනවා කියලා විඳිනවා. ඔය ජීවිතේ ගලාගෙන යෑමක් තියෙනවනම් ඔතන ගලාගෙන යන්න දෙන්න කියලා කියන්න පුළුවන්. නමුත් ඔය ගලාගෙන යෑමක් නෙමෙයිනේ ඔය ජීවිතේ තියෙන හඹා යෑමක් නේ. ගලාගෙන යන්නේ දාට. සහකාරීක් වුණා නම් ඕක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වදකාරීක් වුණාමනේ ඔය ප්‍රශ්නේ ඇති වෙන්නේ. එකිනෙකාට සහයෝගය දක්වා ගැනීම එකේ වරදක් වෙන්නේ නැහැ. මානසිකව බැඳෙන්න ඕනේ කියලා එකක් නැහනේ නේද? මේක යමක් ඒක තමන් දිහා බලන විදිය තමයි. දැන් අය බලන්න පුළුවන්නේ සහෝදරියක් ලෙස බැඳෙන්නත් පුළුවන්නේ, තමන්ගේ බිරිඳට යෙහෙලියක් ලෙස බැඳෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි අම්මා කෙනෙක් වගේ බලන්නත් පුළුවන්. එහෙමත් අය ඉන්නවා තමන්ගේ බිරිඳට අම්මා කියලා කතා කරනත්, ඒ වගේ අම්මා වගේම දයාවක් තියෙන පිරිසක් ඉන්නවා. තාත්තා කියලා කොහොම හරි හැමෝම දැන් පපා කියලා තමයි කතා කරන්නේ මහත්තුරුන්ට. නමුත් ඇත්තටම පපාද නම් දන්නේ නැන්නේ. ඉතින් ඒ නිසා මේක බැඳීම් සහ බැඳීම් විරහිත භාවය කියන එක තියෙන්නේ තමන්ගේ දුෂ්මායාව තුළ. ඒ තුලින්ම එහෙම දෙයක් වෙනවයි කියලා පෙන්න බෑ. දැන් ශාසන ඉතිහාසයේ ගොඩාක් අය ධර්ම අවබෝධයෙන් කටයුතු කළා. මේ හොඳ බැඳීම් දෙපළම ධර්ම මාර්ගයට යොමු කරගෙන නේද? බැඳීම් වැඩි කරගන්නවා අඩු කරගන්නවා කියලා එකක් භෞතිකව නැහැ. තියෙන්නේ ඒක අධ්‍යාත්මිකව. අපි යාචකයෙක් ගත්තොත් පොල් කට්ටයි හැරමිටියයි තියාගෙන ඉන්න සමහර වෙලාවට මේ ගොඩක් දේ තියෙන දේ තියන අයට වැඩිය එයා ලොකු මානසික බැඳීමකින් ඉන්නවා වෙන්න පුළුවන්. වැඩි ඊට වැඩි ඊට වැඩි වෙන පුළුවන්. සාමාන්‍යයෙන් පොල් කට්ට අරන් ගියොත් මිනිස් ඝාතනයක් කරන මට්ටමට යා වැඳීමක් කියන්න පුළුවන් තියෙනවා. මොකද ඈත ගම්මානවල මිනිස් ඝාතනයන් සිද්ධ වෙන්නේ, මහා වරගම සිද්ධ වෙන්නේ මේ පාබැදියට, ෆුඩ් බයිසිකලෙට. ඒ නිසා අපිට කියන්න බෑ එයාගේ බැඳීම වටිනාකමක් එක්ක භෞතිකව ගණන් හදන්න බෑ. තමන්ගේ චේතනා ස්වરૂපය. ඒක අවබෝධයෙන් සහයෝගයට ගත්තාම හරි තමන්ට වැඩියෙන්ම ඉතින් දුක් දෙන, කරදර දෙන බිරිඳක් හරි ස්වාමියෙක් හරි ඉන්නවනම් ඒ වගේ අයට වැඩියෙන් ලේසි නිවන් දකින්න. ඇයි යාට යාගේ තරහව කියන එක තියෙන තැන යාට පෙන්නනවනේ. අය සෙන් කතාවක් තියෙනවා මේ එක හාමුදුරු කෙනෙකුට. මේ නොසන්සුන් තව පොඩි හාමුදුරු කෙනෙක් නිරන්තරයෙන්ම ලොකු හාමුදුරුවන්ට බැනවදිනවා, කරදර කරනවා. ඉතින් අනිත් ස්වාමීන් වහන්සේලා කිව්වා මේ හාමුදුරුව මේ ආරාමෙන් පිටක් කරමු කියලා. ඊට පස්සේ ලොකු හාමුදුරුව කියලා තියෙනවා නෑ නෑ, යාව පිටත් කරන්න බෑ, ඒ මගේ ගුරුවරයා කියලා. ඒකට හේතුව එයා රිදවන තරමට හාමුදුරුවන්ගේ හිත හාමුදුරුව මැන ගන්නවා. ඒ කියන්නේ මහත්යා හරි දඩින් තදින් රිදවනවා නම් ඒ කියන්නේ නෝනට ඉක්මනින් නිවන් දකින්න කියන එක තමයි ඒ කියන්නේ. නෝන රිදවනවා නම් මහත්යරත් හිතන්නේ තියෙන්නේ ඒකම තමයි. මට ඔය බනහන්න කියන එක තමයි ඔය කියන්නේ වක්‍රානුකූලව. ඇතින් එහෙම හිතෙන් අල්ලගත්ත බැඳීම් කියන ස්වභාවයක් තියාගන්න අවශ්‍ය කරන්නේ. හිතෙන් අර අතහරින තරමට තමයි අනිත් කෙනාගේ නිදහසත් රැකෙනෝ, මානසික නිදහසත් රැකෙනෝ. කලකෝලහලත් අඩුයි. හා සය දෙයකට ආසන්න ප්‍රමාණයක් කතා කරලා තියෙනවා. තව මොනවද දැනගන්න ඕන දේවල් අහන්න හැමෝම පොඩි පොඩි ගැටලු හරි අපි කතා කරමු. දැනට ඔබ හිතාගෙන ඉන්නේ මොන විදියටද? දෙකම එකක් කියලා හිතාගෙන ඉන්නේ. හොඳයි, අපි හිතමු මොනවද පින කියන්නේ මොකද්ද? හදයන් කුණාතීති පුඤ්ඤං හදවතේ ප්‍රසාදය ඇතිවීම පිනයි. ඒ කියන්නේ ලෝභ ద్వේෂ මෝහ දුර වෙලා ගිහිල්ලා යම් සන්තෝෂයක් සතුටක් ස්වභාවයෙන් එනවනේ තමන් කරපු හොඳ වැඩක් පිළිබඳව හොඳ සංස්කාරයක්, ඒකට අපි කියනවා පින කියලා. ඊළඟට කොසල් පැහැදිලි කිරීමේදී පැහැදිලි කරලා තියලා තියෙන්නේ මේ ලෝභ ద్వේෂ මෝහයන්ගේ දුරවීම තමයි අර පිනක් කෙරෙන යටපත් වෙලා මේක ප්‍රහාණය වෙනව දුර වෙලා යෑමෙන් ඇති වෙනවා ලෝකෝත්තර කුසලතා කුසල ශක්තියක් කියලා කියන එකේ අදහස් වෙන්නේ උපකාරක ධර්මයක්. නිවන් දකින්න උපකාරක ශක්ති ස්වභාවයක් එකතු වෙනවා. දැන් අපේ චේතනාව අපි ප්‍රඥාව ධර්මයේ පිළිබඳව අවබෝධය වැඩි දියුණු කරගෙන ගොඩ නැගෙනකොට එතනින් ඇති වෙනවා නිවන් දැකීමට උපකාරක ශක්ති ස්වභාවයක්. එතන සහනයක් සැහැල්ලුවක් දැනෙන්න පටන් ගන්නවා. දැන් මේ දේශනාවදී දහම් කුසලය ඇති වුණා නම් ඔබේ හිතට තේරෙනවා ඇති, ඔබේ ටිකක් හිත නිදහස් වුණා, රිලැක්ස් වුණා, අනවබෝධය දුරු වුණා, අවබෝධය වැඩි වුණා, දැකීම ඍජු වුණා ආදී වශයෙන් තමන්ට දැනෙනවා. ඒ දැනෙන දේවල් වලට අපි කියනවා කුසල් කියලා. එතකොට පිනක් තමයි සාමාන්‍යයෙන් පොඩි හොඳ වැඩක් කළාම වින්දනාත්මක පිනක්. තවත් වින්දනාත්මකයි, පිනත් වින්දනාත්මකයි, කුසලය වින්දනාත්මක නෑ, අවේදිතයි. නමුත් ඉතින් ලෞකික කුසල් ලෝකෝත්තර කුසල් කියලා දෙකක් දැම්මොත් ලෞකික කුසල එහෙමනොත් වින්දනාත්මකයි, ලෝකෝත්තර කුසල් එහෙමනොත් අවේදනාත්මකයි. වචන කිසිවක් සත්‍ය නෑ. ඔය ඕනම වචනයක් ඕනම කෙනෙක්ව දක්වන නිර්වචනය සහ ඒ හැඳින ගන්නා වූ ආකාරයට වචනයක සත්‍ය නෑ. වචනයක් තුල කාටවත් සත්‍ය ගැප් කරලා තියන්නත් බෑ. පුජ්‍යලේකේ කඳුන ගන්න විදිය දැන් ඒ කාලේ තමන්ගේ නෝන මහත්මියට ආමන්ත්‍රණය කරන වචනේ තමයි නම කියන්නේ සමහරලාට ඒයි මේ කියනවා නේද? ආච්චිලා ඒයි කියනවා. එහෙම කිව්වමත් ඒක තමන්ට හොඳ ආදරණීය ආමන්ත්‍රණයක් බවට පත් වෙනවා. ඈ අපේ කෙනා කියලා කියනවනේ. එහෙම නැත්තම් ඔය කෝ මේ කියනවා. ඒ කිව්වම ඒක තමයි ආමන්ත්‍රණේ. ඉතින් ඒ වගේ වචනයක තේ කිසිම වචනයක සත්‍ය නෑ. ඒ කෙනා අරුත දක්වන. දැන් මම මගේ මං කියපු දෙයත් එක්ක ගලපලා තව කෙනෙක් කියනකොට උන අර ආමඳුරු කිව්වට වඩා මෙයා කියන්නේ වැරදි. ඒ නිසා අර ආමඳුරු කියපු එක තමයි හරි, මෙයා කියන එක වැරදි කියලා නම් කරනවා. ඒව නැත්තම් මීට වඩා වෙනස් විදියකට අහලා තිබ්බනම් ඒ විදිය නෙමෙයි ආමඳුරු කියන්නේ, වෙනස් විදියක්. ඒ නිසා එක්කෝ මේක හරි එක්කෝ ඒක හරි. එනේ අපි හැමදාමත් මේ මනක්කල්පිත භාවයේ අතරමං වෙනවා. ඒ නිසා වචනවල කිසිදු සත්‍යයක් නැත. ඕනම කෙනෙකුට ඕනම වෙලාවක ඕනම දෙයට ඕනම ග්‍රාම්‍යතාවයක් ඇති කරන්නට පුළුවන්. ගොඩාක් ඒවා වැරදියට තමයි කියන්නේ. ගොඩාක් දේවල් තියෙනවා මේ ඒකෙන් ඉතින් පවත් සිද්ධ වෙන්නේ නැහැ. චේතනාව හොඳයිනේ. ඒ නිසා ඉතින් බණ ධර්ම වැඩිපුර අහන්න, නැවත නැවත ධර්ම සාකච්ඡාවන් වල යෙදෙන්න, ජීවිතේ භෞතික වෙනසක් කරන්න ඕනේ නැහැ. හොඳට හරි හම්බ කරන්න, දියුණු වෙන්න, ඉතුරු වෙන්න, මම හිතන්නේ මනස හරියනකොට වේදන් අත අඩු වෙනවා. මනස නිවැරදිනකොට වේදන් අත අඩු වෙනවා, නිර්මාණශීලීත්වය වැඩි වෙනවා. තමන්ට නිර්මාණශීලීව වැඩ කරන්නත් හැකියාව දෙන හොඳ ඉලක්ක වලට තමන්ගේ අදිෂ්ඨානය ඇති කරගන්නත් පුළුවන්. ඉතින් ධර්ම අවබෝධය කරගත්තට පස්සේ අල්ලේ තුවාලයක් නැත්තම් විස ඕන තරම් දුර ගෙනියන්න පුළුවන් වගේ, ඕනම සම්පත් හරි ධනය හරි පුජ්‍යලයෝ හරි හිතට ගෑවෙන්නේ නැතුව පරිහරණය කරන්න ආශ්‍රය කිරීමේ හැකියාව තමන්ට ලැබෙනවා. හැබැයි එතකම් බෑ. ඒ නිසා මේක මේ විශේෂ ධර්මයක්. ඒ නිසා මේක දැකලා අවබෝධ කරගෙන ඉවර කරන්න. ඉවර කළාට පස්සේ තමන්ගේ හැසිරීම සරලයි. ඔබ ජීවිතේ හොඳ කෙනෙක් හෝ නරක කෙනෙක් නොවන්න, හොඳ කෙනෙක් හෝ නරක කෙනෙක් නොවන්න. මම ඉස්සර හොඳ කෙනෙක් වෙන්න උත්සාහ කරපු එක්කෙනෙක්. ඔබත් මං හිතන්නේ එහෙමයි නේ? හැමෝම හොඳ කෙනෙක් වෙන්න උත්සාහ කරන්නේ. දැන් සමහර අය ඉන්න සමාජයේ නරක කෙනෙක් විදියට ප්‍රසිද්ධියක් ලබන්න කැමති, චණ්ඩියෙක් වගේ. එහෙමයි ඉන්නෝ නේද? ඒගොල්ලෝ කැමති දිහා චණ්ඩියෙක් වගේ බලනවට, හොඳ කෙනෙක් විදියට බලනවට නෙවෙයි. ඉතින් ඒ වගේ හොඳ කෙනෙක් වෙන්න උත්සාහ කළා කරන තැන සමහර වෙලාවට නරක කෙනෙක් කියලා අපිට චෝදනා කරනවා. එතකොට විශාල වේදනාවක්. ඒ නිසා හොඳ කරන්නත් එපා, නරක කරන්නත් එපා. කළ යුත්තක් විය යුත්තක් කරන්න. නොනට වුණත් මහත්යට වුණත් එච්චරයි. හොඳ කියලා කරන්න යන්න එපා. එහෙම වුණොත් මේ මනුස්සයර තේ එකක් හදලා ගිනින් දුන්නා තැන්කියු කිව්වවත් නැහෙනේ කියලා ඇත්තක් කියයි. ආමඳුරන්ට දානයක් දුන්න පින් දුන්නේවත් නැහෙනේ කියලා කියයි. එහෙනම් ලෝනට ලස්සන ඇඳුමක් ගෙනල්ලා දුන්න පොඩ්ඩක්වත් මම මහන්සියලා ගෙනල්ලා ගෙනල්ලා ගෙන හොයලා හොයලා ගෙන අපි එක මේක හොඳයි කිව්වේ නැහෙනේ කියලා මනසින් දුක් විඳිනවද නැද්ද? ආ හොඳ කෙනෙක් වෙන්න යන්න එපා. ඒක විශාල ප්‍රශ්න ගොඩක නුමුල වෙන්න පුළුවන්. තස්සේ ඒක කී කියාම තමයි පස්සේ කෑ ගහන්නේ. මම මේව කරා, මට මේව කරේ කියලා ඉවරලා. ඔය පස්සේ ඉන්න නෝල්ලාට hina යන්නේ ඒක නිසා නේද? පස්සේ ඔය යථාර්ථයක් තියෙන නිසා. ඈ හොඳ කෙනෙක් වෙන. එක බියුටි සැලොන් එකට ගිහලා ලස්සන වෙලා වෙලා බොහොම අමාරුවෙන් එනවා මහත්තයගෙන් හොදා ගන්න. මොකද්ද ඔය කරගෙන තියෙන්නේ කියලා ආපු ගමන් වාට ඉතින් මාව ලස්සන නෑනේ කියලා කියනවා. ඒ වගේ තමයි. ඈ ඒ වගේ. ඉතින් ඒ නිසා අපි මේ හොඳ කෙනෙක් නරක කෙනෙක් කියන්නේ යන හැමදැනම ප්‍රශ්නේ. තමා හොඳ කෙනෙක් හෝ නරක කෙනෙක් නොවන්නේ. හොඳයි කිව්ව දවසටත් හොඳයි. නරකයි කිව්ව දවසටත් හොඳයි. ඒක දෙච්චරයි. දෙකම හොඳයි. කිසි ගැටලුවක් නැහැ. මේ දර්ශන වේදයක්. මේක ඥාන දර්ශනයක්. ගුණයක්. ඒ ගුණයට ශක්තිමත් වුණාම හැමදේම දිහා හොඳයි. අර එක සෙන් කතාවක් තියෙනවා. ඒක හාමුදුරු කෙනෙකුට ලොකු චෝදනාවක් ආවා. ආලා තියෙනවා නේ? ඔව් කවුද ආලා තියෙන්නේ? ඒක තමයි මේ ළඟපාත ගෑනු ළමයෙකුට ළමෙක් ලැබෙන්න හිටියා. ඒ ළමයාට අල්ලගෙන ගහනකොට ගෑනු ළමයට කිව්වා මේ කාගේද මේ ළමයා කියලා. ඇහුවාම කිව්වා හාමුදුරුවන්ගේ කියලා. ඊට පස්සේ මොකද කරේ? හාමුදුරන්ට හොඳටම බැනලා ලොකු ප්‍රශ්නයක් ඇති කළාම ඉතින් හාමුදුරුවෝ කිව්වා හොඳයි කියලා. ඉතින් ළමයා ලැබුණාම හාමුදුරන්ට ගෙනල්ලා දුන්න මෙන්න ඔයාගේ ළමයා හදා ගන්නවා කියලා. හාමුදුරුවෝ ඉතින් හොඳයි කියලා ඒත් බාරගත්තලු. එදැයි ඉතින් කොහොම ළමයා හොඳට වැඩලා හදලා ගත්තට පස්සේ අර ගෙදරට ආව ගියපු මාළුකාරයා පස්සේ කිව්වලු ඒ ළමයා යාගේ කියලා. ඊට පස්සේ ළමයා ඕක දැන් අපිට දෙන්න, අපි දැන් විවාහ වෙන්නයි හදන්නේ කිව්වලු. ආ හොඳයි කියලා ගෙඩියට කිව්වලු. ඉතින් අර ඒ වගේ ඒ තරම් බරපතල කාරණයක් නේද සාමාන්‍යයෙන් සමාජය තුළ. මේ මාර මාළුකාරය කියලා කිව්වනම් අර ගෑල්ලම අර මාරුකාලයත් එක්ක ලොකු ප්‍රශ්නයක් කියලා ලොකු ගැටලුවක් වෙනවනේ. ඉතින් ඒගොල්ලෝ දැනගෙන හිටියේ හාමුදුරුවන්ගේ කියලා කිව්වහම ඕකේ ප්‍රශ්නයක් ඇති කරගන්නේ අම්මල තාත්තල හාමුදුරන්ට තියෙන ගෞරවෙත් එක්ක කියලා අර විදිහට බේරිලා. කොහොම හරි අවසානයේ අර විදිහට විසඳනකොට එතනත් කියන හොඳයි. ඒක වගේ මේ ලෝකෙ දිහා නරකයි කියලා බලන දෙයක් නැතුව අපිට හැමතිස්සෙම බලන්න පුළුවන් නම් හොඳයි කියලා. හොඳයි. එච්චරයි. දැන් ඔය ලැබීම නොලැබීම අතර තිබුණ ගැෂ්ඨණයක් මට තිබුණා ඒ කාලේ. මම පස්සේ හදාගත්ත හොඳ අදහසක්. මට ලැබෙන දේ කාටවත් වළක්වන්න බෑ. ඒ දේ මට ලැබෙනවාමයි. මට නොලැබෙන දේ කාටවත් මේක ලබා දෙන්නත් බෑ. මට නොලැබෙනවාමයි. ඒ නිසා ලැබුණු දේ ලැබුණාවි, නොලැබෙන දේ නොලැබුණාවි. කොහොමත් හොඳයි කියලා ඉන්න පුළුවන්. දැන් ඔස්ට්‍රේලියාවට ඉඳලා වෙලා ඉඳගෙන කියා හිතන්නේ ඉතින් හොඳයි, මෙහෙම හොඳයි. අපි මෙහෙම බණ අහන්නේ ඇත්තටම මේ ඔස්ට්‍රේලියාවට ආපු නිසා තමයි. ලංකාවේ නම් ඕම එකතු වෙලා බණ අහන්නේ නේ. කසාය බෝතලයක් වටේට එකතු වෙලා ඉඳීවි ඕන්න. ඒකනේ. දැන් එහෙම පොඩ්ඩක් ගත්තයි කියලා ධර්ම මාර්ගයට එහෙමට ප්‍රශ්නයක් නෙමෙයි ඔක. මේ අපි දහමේ විතරක් නෙමෙයි ඔක පොලිසියනොත් කියනවනේ පයි කියලා නේද? ට්‍රාවිට් කරන්න ඒ වරගෙන. ඉතින් ඒ වගේ ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මදයට හා ප්‍රමාදයට හානියක් වෙන්න. ඒ කියන්නේ ප්‍රමාදයට හේතු වෙන අනුසුරක් වෙන්න භාවිතා කරන්න එපා. මත් වෙලා කානුවල වැටෙන්න භාවිතා කරන්න එපා කියන කාරණේ මේක මතක් කරන්නේ. ඒ වගේම ශරීර සෞඛ්‍යය හානිකර තත්ත්වෙ එහෙම නැතුව වෙන දෙයක් නෙමෙයි. නිවන් දකින්න ප්‍රශ්නයක් නෙමෙයි ඒකේ. බිව්ව නොබිව්ව ඒකේ ප්‍රශ්නයක් නැහැ. හොඳටම බීලා වෙරිමතිනොත් නිවන් දකපු අය සාසන ඉතිහාසයේ ඉන්නව අර යුදසේන වියෙක් එහෙමව. ඒ නිසා ඒක පුරුද්දකට එහෙම ගන්න එපා. දැන් ඒක තමයි. එහෙම නෑ. පන්සිල් එක සම්බන්ධයක් නෑ නිවන් දකින්න එක. ඒක සාමාන්‍ය බාහිර විනය ධර්මයක්. ධර්මයේ පෙන්වපු සීලය තියෙන්නේ මේ දෘෂ්ටි වලින් දුරු වීමේ සීලය. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන ආකාරයට දෘෂ්ටි දුරු කර ගැනීමේ සීලයයි අපි වඩන්න ඕන. අරම අර ඒවා ඒ විදිහට ගන්න හොඳ නෑ. ඒවා සාමාන්‍ය බාහිර බේසික් එක පැවැත්ම ආරම්භය. පංචශීල ධර්මයන් ඔව ලොකු දේවල් නෙමෙයි. ඒවා අමු අමුයෙන් පාවිච්චි කරන්න එපා. දැන් බොරුවක් කියන්න හොඳ නෑ කියලා හැමතැනම ඇත්ත කියන්න යන්න එපා. ප්‍රශ්න වැඩි වෙනවා. කාලෝචිතව අවස්ථානෝචිතව තමන් කතා කරන්න ඕනේ. මේක ඇත්ත කියන්න යන්න එපා. සමහර තැන්වලදී එහෙම හොරකමක් කරන්න හොඳ නැහැ කියුණාට සමහර තැන්වලදී පොඩි හොරකමක් කරන්න සිද්ධ වෙනවා. ඒක ප්‍රශ්න ගැටලු සමහරලාට දුරු කරගන්න. නමුත් ඒක තමන්න ගැටලුවක් ඇති වෙන විදිහට කරන්න හොඳ නැහැ. නමුත් පොඩි හොරයක් කරන්න සිද්ධ වෙනවා. හොඳ පැත්තට හොරකම් කරන්නත් පුළුවන් නේ. ඔව් චේතනාව මුල් වෙන්නේ. අපි හිතමු ඔබ බැංකුවේ මුදල් ගන්න දෙනු කරන කෙනෙක්, ගණනය කරන කෙනා කියලා. ඔබේ අතින් කොහොම හරි රුපියල් දහසක් මිස් වෙලා ගිහිල්ලා. එතකොට ඔබ මොකද කරන්න ඕන? මේක කී කියා දහසක් මිස් වෙලා ගිහිල්ලා කියලා අවුල් කරගෙන ඔබේ ප්‍රශ්නයක් හදා ගන්නට වැඩිය හොඳ ඔබේ පර්ස් එකකින් 1000ක් එකට දාලා ඉවරලා ගාන හරියට හදලා තියලා ඒක බේරගෙන එනවා. ඒ වගේ ඉතින් අර පළතුරක් වගේ තමයි ඒක. ඕනම ශික්ෂණයක් වේවා, දහමක් වේවා, න්‍යායක් වේවා, තමන්ට රසවත් විදියට, තමන්ගේ තමන්ට යහපතක් වෙන විදියට ඒක හැඩගස්වා ගැනීමේ යුතුයකම හා වගකීම ඔබ සතුයි. පීඩනයක් ඇති වෙන හැම තැනම තමන් දිහා හැරි බලන්න. එතකොට තමන්ගේ ප්‍රශ්නේ තමන්ට මුණ ගැහෙනවා. ගැටලුවක් නැතුව තමන් අවදි වෙච්ච තැන තමයි සාර්ථක. අපේ උපුල් මහත්තයට හොඳ අවබෝධයක් තියෙනවා, දැනුමක් තියෙනවා. අර කිව්වා වගේ පුංචි බඩලැවිල්ලක ඉන්නේ. ඒක තමයි ඒ බඩලැවිල්ල තමයි මේ ඇහෙන් නිවන් දකින්න හදන නිසා. ඇහැ ගලවලද? ඇහැ ගලවල දාලා ලෝකේ දිහා බලන්න. ඇස් දෙක කිව්වාම ඔය බාහිරින් තියෙන මස් ඇස නෙමෙයි, අපේ අධ්‍යාත්මය තුලින්ම පටන් අරගෙන යනවනේ. දර්ශන වේදයක් ආරම්භ වෙන තැනක් තියෙනනේ ඇහ. ආන්න එතන සමග්‍රහණය කරගන්න තැන. ඇහ උපාදාන කරලා ඉන්නව නේද? ඔව්. ඇහ අතහරින්න ඕනේ. ඒක අතහැරලම බලන්න ඕන. පුරෝ කතනයක් ඇති කරගන්න නැතුව අතහැරලම අත්දකින්න. හා අතහැරියාම හොඳයි නේ කියලා. ඇස උපාදානය කිරීම කියන එක අඩු කරගෙන යන්න. ඊට පස්සේ දැන් අර ධර්ම සංකාරයකින් හරි ලෝකෙ දිහා බලනකොට අපිට නිවැරදි ධර්මය කියන එක පවතින්නේ නැහැ. අර නිහඬ වෙනවා සහ නිහඬ අපි නිහඬ කරගන්නවා කියන්නේ දෙකක්නේ. එතකොට පෙනෙනවා සහ බලනවා කියන්නේ දෙකක්නේ. පෙනෙනවා කියන එක අපි හිතමු ස්වභාවිකයි කියලා, බලනවා කියන එක ඌමනාවේ. එතකොට ඔබ සිටින්න ඕන පෙනෙනවා කියන තැන, බලනවා කියන තැන නෙමෙයි. එතකොට පෙනෙනවා කියන එක ස්වභාවිකයි, බලන්නේ නෑ. එතකොට පෙනෙන්නේ ඇහැට නෙමෙයි, බලන්නේ ඇහෙන්. දැන් නිවන රූපයක් හැටියට, සැනසීම රූපයක් හැටියට දකින්න බෑ. එතකොට රූපයක් හැටියට දකින්න බැරි නම් රූප දකින්න ඇහින් ඇති වැඩක් වෙන්නේ නෑ. ඒ නිසා තමයි ඇස් ඇත්තේ නමුත් අන්ධේකු මෙන්ද. අන්ධෙක් වගේ බලවනම් හරි අන්දේ බලන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ අපිට. නමුත් අපි ඇස ඉක්මවා බලන්න ඕන. එහෙම නැත්නම් ඇස අතහැර බලන්න ඕන. ඇස නිදහස් කරන්න ඕන. මනාකොට ප්‍රඥාව අවදි වුණාම ස්වභාවිකවම අපේ මනස ස්වභාවිකත්වයට පත් වෙනවා. දැන් අපි මනස සානසීලී කරගන්න අරමුණු වලින් කැළඹෙන මනසට ගොඩක් කලාවට බොහෝ දෙනා පුරුදු වෙලා තියෙන තව අරමුණකින්ම මනසේ කැළඹීම යටපත් කරන්න. එහෙම කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ අර අසංසුන් වුණු දියබඳුනක් සංසුන් කරන්නේ යම්සේද? අපිට සංසුන් කරන්න ඇත්තෙම කරන්න දෙයක් නැහනේ. අපි කරන්නේ නැවත නැවත අසංසුන් කරන ස්වභාවයෙන් වළකින එක පමණයි. එවිට ඒ දියබඳුන සංසුන් වෙනව ස්වභාවිකව. ඉතින් බාහිර මනසේ නුවණේ තියෙන කම්පන තියෙනවා, අධ්‍යාත්මික මනසේ තියෙන කම්පන තියෙනවා. එතකොට තමන් බලනවා, තමන් මේ මොහොතේ බලන්නේ තමන්ගේ ගැඹුරු අධ්‍යාත්මය කෙරෙහිද බාහිර මනසේ කෙරෙහිද කියලා. ඒකට බාහිර මනසේ තියෙන දේවල් අපිට පුළුවන්කම තියෙනවා ඒ කරුණු ඒ ආකාරයට ඒ මොහොතේදී හේතු කාර්යයන් ඒ සිද්ධ කිරීමෙන් මේ කම්පන වේග නැති කරගන්න. අධ්‍යාත්මය අපිට නිහඬ කරගත්තොත් ඒ හැම තැනදීම කම්පන නැවීමට භාවිත කරන්න පුළුවන්. ඒ බාහිර මනසේ තියෙන ස්වභාවයන් තියෙනවා ඒ විදිහට. තමගේ ගැඹුරු අධ්‍යාත්මය තමයි කම්පන නැවි පවතින්නේ. කම්පන වේග කියන එකෙන් අදහස් වෙන්නේ දැන් උදාහරණයක් වශයෙන් අපි උදෑසන 4ට අවදි වෙන්න ඕන නම් අපි තුල කම්පන වේගයක් තියෙන්න ඕනනේ. නැත්නම් මේ අවදි වෙන්නේ අපි වේගයෙන් හරියට වැඩපොළට ගමන් කරන්න ඕන නම් ඒක ටයිම් එකත් එක්ක අපි තුල කම්පන වේගයක් හදන්න ඕන. මම මෙච්චර වේගයකින් වාහනය පදවන්න ඕන ඒ වෙලාවට එතෙන්ට ඉන්න. එවැනි කම්පන වේග ඇති කරන්න බෑ. ඒව තියෙන්නත් ඕන තියෙනවා. නමුත් වේලාසනින් මනාකොට හඳුනාගෙන වැඩ කිරීමේ හැකියාව තියෙනවා මනා සිහිය පවත්වන තැන. කොහොමද අපේ උපුල් මාත්‍යගේ තව ප්‍රශ්න තියෙනවද? දැන් මං අහන්නේ දැන් මේ වැඩසටහනේදී ටිකක් ප්‍රශ්න විසඳුණාද? ඔව් ඇත්තටම මම දැන් හැම වෙලාවෙම දැනසීමක් තමයි මේ දේශනාව මේ පටන් ගත්තේ ඉතින් පිළිගැනුණාත් මට මේ විදිහේ ඉන්න පුළුවන්. ඒ කියන්නේ මම මේ ධර්මයත් එක්ක වාසී දේශනාවත් එක්ක ඉන්න නිසා මට දැන් මේ ඉන්නේ මට දැනෙන්නේ නැහැ මට ඉන්න පුළුවන් ඔව් හොඳයි. එහෙනම් සන්තෝෂයි. දැන් අපි නතර කරමු. දැන් ඔහෙට රෑ වෙලා ඇදිනේ ගොඩක් කේද වෙලා. එහෙනම් ඒකනේ. එහෙනම් මේ දිගට දැන් අහන්න අන්තර්ජාලයේ තියෙනවනේ හාමුදුරන්ගේ දේශන අහන ක්‍රමය දන්නවනේ නේද? ඇඹුලි පිටි ආනන්ද තේරෝ කියලා අහන්න. ඉතින් අනිත් අයට මේ බෙදා දෙන වැඩපිළිවෙලකුත් තමන් සන්තෝෂයෙන් ඉදී යාළුවන්ට ෂෙයා කරන වැඩ කරන්න. ඒ වගේම මේ ලයික් කරන්න. එතකොට මේ වීඩියෝ පවතිනව නැත්නම් අර දහමට කැමති නැති කීප දෙනෙක් අන්ලයික් කරපු ගමන් අයින් වෙනවා වීඩියෝ එක. ඒකනේ. ඒ නිසා ධර්මයට කැමති අය විසින් ලයික් කරන්න ඕන. කළාම මේ බොහෝ දෙනෙක් අතරට මේ වීඩියෝ එක යනවා පවතිනවා. දහම තමන් අහන්න තමන් සතුටු වෙන්න ධර්මයේ තුලින් ජීවිතේ සතුටින් ගත කරන්න ඉගෙන ගන්න. ගෝවාන්සේකට ගොඩක් කෙටි දරුවෝ මේ වගේ අපි ගැන මං හිතන්නේ මේ රට ඉඳලා ඔහෙට ඇවිල්ලා දේශනා කිරීමයි මේකයි අතර ලොකු වෙනසක් නැතිතරම. අපිට මේ ඔස්ට්‍රේලියාවේ වැඩම කරපු වෙලාවේ ඥානවීර සාමීන් වහන්සේ තමයි මේ ටැබ් එක මට පූජා කළේ. ඒ උන්වහන්සේටත් පින් දෙනවා. මොකද උන්වහන්සේගේ ඒ පූජාවෙන් තමයි මම මේ දැන් ඔයගලත්තන්ට ධර්ම සාකච්ඡාව යොදාගත්තේ. මේ ඉතින් සියලු දෙනාටම සුබන අවසරක් ප්‍රාර්ථනා කරනවා, ධර්ම අවබෝධය කරගන්නට අවශ්‍ය කරන සද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥාව දියුණු වෙන්න, උනන්දුයෙන් දේශනා අහන්න, සතුටෙන් ජීවත් වෙන්න, යහපත් සත් බලාපොරොත්තුන් සඵලව වෙන්න හැම දිනාටම තුරුණවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තවදරාටම තෙරුවන් සරණයි. එහෙනම් හැමෝටම සම්මා සම්බුදු සරණයි.